පළවෙනි පරිච්ඡේදය අරහං සම්බුදු ගුණය. ආරකත්තා හතත්තාච කිලේසාරීන සෝමුනි හත සංසාර චක්කාරෝ පච්ච යාදීන වාරහෝ න රහෝ කරෝති පාපානි අරහං තේන පෞච්චති. අරහත් මාර්ග ඥාන නැමැති අවියෙන් කෙලෙස් සතුරන් වනසා කෙලෙසුන්ගෙන් දුරින් දුරු වූ බැවින්ද සංසාර චක්‍රේ අර සිඳලූ බැවින්ද ශ්‍රාවකයන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවනට නිසි වූ බැවින්ද රහසින්වත් පව් නොකරන බැවින්ද ඒ භාග්‍යවතුන් වහන්සේ අරහන් නම් වෙති දක්වන ලදී. කතංච භික්කවේ භික්ඛු අරහං හෝති ආරකාස හොಂತಿ පාපක අකුසල ධම්මා සංකිලේසිකා පූනෝ භවිකා සදරා දුක්ඛ විපාකා ආයති ජරා මරණීයා ඒවං කෝ භික්ඛවේ භික්ඛු අරහං හෝති. මහණෙනි, භික්ෂුව කෙසේ අරහං වේදයත් කෙලෙසෙන්නා වූත් පුනර්භවය ඇති කරන්නා වූත් මතුයෙහි දුක් විපාක හා ජරා මරණ ගෙන දෙන්නා වූත් ආශ්‍රව සංඛ්‍යාත අකුසලයන්ගෙන් දුරස් වූයේද බැවින් භික්ෂුව අරහං නම් වෙයි. මෙසේ අරහං ගුණ පදයෙහි අරුත් දක්වා වදාළ බැවින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි යොදන්නා වූ අරහං ගුණපදයෙහිත් රහතුන් කෙරෙහි යොදන්නා වූ අරහං ගුණපදයෙහිත් වෙනස අවබෝධ කරගත යුතු වෙයි. මාර්ගඵල වශයෙන් සිදුකරන ක්ලේශ ප්‍රහාණ හේතුකොට පුනර්භවයේ සිඳහැරීම් වශයෙන් තථාගතයන් වහන්සේ හා රහතුන්ගේ වෙනසක් නැතත් ගම්භීර ධර්මාවබෝධයේදී වෙනසක් ඇතිවන්නේය. රහතන් වහන්සේ අනාගත පුනර්භවය ඇති කරන්නා වූ ක්ලේශ ධර්මයන් ප්‍රහාණ කළේ වූද සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පිරු පාරමී දම් බලයෙන් තථාගතයන් වහන්සේ බෝධි මූලයේදී සිදු කළ ක්ලේශ ප්‍රහාණය සර්වඥතා ඥානාවබෝධය සමගම සිදු වූයේය. ඒ සර්වඥතා ඥානෙහි ඇතුළත් වූ දස බල ඥාන, චතුර් විශාරද ඥාන, ෂඩ් අසාධාරණ ඥාන යන මේ ගුණයන් කිසිදු රහත් උතුමෙකු හා සමාන නොවන බැවින් අරහන් යන ගුණ වාචී පදය තථාගතයන් වහන්සේ කෙරෙහිම විශේෂ වන්නේය. ක්ලේශ ප්‍රහාණය පිළිබඳ බුදුරදුන්ගේ සිංහනාදයක් වෙයි. පවිට මරුව ක්ලේශකාම අරතිය සා පිපාසා දෙක තෘෂ්ණාව තීන මිද්ද බිය විචිකිච්ඡාව ගුණමකු බව ලාභ සත්කාර ප්‍රසංසාත්මක වූ යසස අත්තු කංසන පර වම්බෙන හෙවත් තමා උසස් කොට සිටීම හා අනුන් හෙලා දැකීම මේ දස ක්ලේශයෝ තොපගේ මාර සේනාවයි. ප්‍රදන් වැර වඩෙන මාගේ ශරීරයේ ලේ වියලෙන්නේය. එසේවත්ම පිත්සෙම්ද වියලෙන්නේය. මාංශය ශර්වණ කල්හි මගේ සිහිය හොඳින් වැඩේ. සමාධිය හා ප්‍රඥාව පිහිටන්නේය. කාමයන් අපේක්ෂා නොකරන සත්වේකුගේ පාරිශුද්ධිය බලව සුත්තනිපාතයේ ප්‍රධාන සූත්‍රයෙහි ක්ලේශ ප්‍රහාණ වීර්ය පිළිබඳ ඒ සිංහනාදය සඳහන් වෙයි. සංයුක්ත නිකායේ එන මාර දීතු සූත්‍රයද තථාගතයන් වහන්සේගේ අරහන් ගුණයට කදිම නිදසුනකි. තථාගතයන් වහන්සේ කෙලෙස් වසඟයට ගැනීම පිණිස මාර දූවරු තිදෙනා කළ උත්සාහය නිෂ්ඵල වූ තැන ඔවුන් තථාගතයන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්නවලට සැපයූ පිළිතුරු නුවණින් විමසන්නේ නම් ඒ තථාගතයන් වහන්සේ බෝධි මූලයේදී අරහත් මගනුවනින් කළ ක්ලේශ ප්‍රහාණය සමග අවබෝධ කළා වූ සර්වඥතා ඥානයේ මහිමය වටහා ගත හැකි වේ. මාර දුවරුන් පිළිබඳ ඒ පුවත මෙසේය. දස මරසෙන් පිරිවරා අවුත් බුදුරදුන් හා සටන් වැද පැරදී පලාගොස් නොසතුටින් සිතින් සිටි සිය පියා වෙත පැමිණි තණ්හා, රති, රගා යන මාර දුවරු තිදෙනා ඔහුට මෙසේ කීවෝය. පියාණෙනි, ඔබ නොසතුටු සිතින් කවරකු පිළිබඳ සිතන්නේද කියනු මැනවි. වන ඇතෙකු බඳින්නාසේ අපි ඔහු රාග පාෂයෙන් බැඳ ඔබ වසඟයට ගෙන එන්නෙමු. අරහං සුගතෝ ලෝකේ න රාගේන සුවානයෝ මාර දෙහිය මතික්කන්තෝ තස්මා සෝචා මහං භූසන්ති. ඒ සුගතයන් වහන්සේ ලෝකේහි අරහත් වූයේය. රාග පාෂයෙන් බැඳීම කළ හැකි නොවේ. ඒ ගෞතමයෝ මාගේ විෂය ඉක්ම වූවෝ මාර පාෂයෙන් මිදුනෝය. එකරුණින් ශෝක කරමී මාර දෙව්පුත් තම දූවරුන්ට කීවේය. සිය පියාණන් හට තමන්ගේ තරම පෙන්වන්නට සිතූ මාර දූවරු තිදෙනා බෝමැඩ වැඩ සිටි බුදුරදුන් වෙත පැමිණ, මහන, අපි ඔබව නලගනන්සේ මෙහෙවර කරන්නෙමුයි ඉතා සුහද ලීලාවෙන් පැවසුවද අරහත් ඵල සමාපත්තියෙන් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ වදන් මෙනෙහි නොකළසේක. බුදුරදුන් සිය වදන් මෙනෙහි නොකරන බව දුටු මාර දූවරු එකියක සියය බැගින් තුන්සේයා කුමරි වෙස් මවාගෙන බුදුන් හමුවේ පෙනී සිටියද තථාගතයන් වහන්සේ අරහත් ඵල සුවයම මෙනෙහි කරමින් සිටියහ. මෙසේ වරින් වර නොවැදූ ස්ත්‍රීන් ලෙසත්, වරක් වැදූ ස්ත්‍රීන් ලෙසත්, දෙවරක් වැදූ ස්ත්‍රීන් ලෙසත් එකියක සියය බැගින් තුන්සේයක් වෙස් ගනිමින් සුගතයන් වහන්සේ කෙලෙස් වසඟයට ගැනීමට දැරූ උත්සාහයෝ නිෂ්ඵල වූහ. සුගතයන් වහන්සේ ලෝකේහි අරහත් වූහ. රාග පාෂයෙන් පැඳිය නොහැකියැයි අප පියාණන් කීවේ ඇත්තක්මය. පහනෝ රාග ඇති මහණෙකු හෝ බමුණෙකු හෝ ඉදිරියේහි අප මෙසේ හැසුරුනේ නම් උන්ගේ ලය පැලී යනු ඒ කාන්තය. නැතහොත් මුවින් උනුලේ දමන්නේය. එසේත් නැත්නම් සිත් උමතු බවට පත්වන්නේය. මේ මහන එසේ රාග පාෂයෙන් බැඳිය නොහැකිය. එසේ වුවත් මොහුගෙන් ප්‍රශ්න කරන්නෙමු සිතූ ඔවුහු බුදුරජාණන් වහන්සේගේ එකත් පසක සිටියහ. තථාගතයන් වහන්සේ අරහත් ඵලසුවයෙන් නැගුණු කල්හි තණ්හා මාර දූතමෝ උන්වහන්සේගෙන්, මහන, ඔබ ඔබේ වස්තු සම්පත් පැරදී මේ වනයට විත් ශෝක වන්නේද? නැත්නම් අපරාධයක් කොට සැඟවී සිටින්නේද? ඔබට මිතුරෝ නැද්ද? මිතුරුදම් නොපවත්වන්නේ ඇයි දැයි පැවසුවාය. එවිට බුදුරජාණන් වහන්සේ, මම හුදකලාව ධානකොට කෙලෙසුන් දිනා අභිමතාර්ථය ඉටු කරගතිමි. රහත් ඵලය අවබෝධ කළෙමි. ඉබෙවින් කිසිවෙකු හා මිතුරුකමක් නැතයි ඇයට පැවසූහ. අරති මාර දූද පැනයක් ඇසුවාය. ඒ පැනේ ගම්බීර වූවකි. තථාගතයන් වහන්සේ හෝ තථාගතයන් වහන්සේගෙන් අසා දැනගත් ශ්‍රාවකයෙකු විසින් විසඳිය හැක්කා වූම පැනයකි. කෙබඳු විහරණයකින් වාසය කරන්නා වූ භික්ෂුව ඇස කන නාසය දිව ශරීරය යන පංචද්වාරයන් කරා ගලා එන කෙලිස් නැමැති ඕග සැඩ පහර තරණය කරන්නේද? කෙසේනම් මනෝද්වාරික වූ කෙලෙස් සැඩ පහර තරණය කරන්නේද? කෙබඳු ධ්‍යානයක් බහුලව වඩන්නා කෙරෙන් කාම සංඥාවෝ බැහැර වෙද්ද අරහත් මගින් සියලු කෙලෙසුන් කපාහල සම්බුදුවරයෙකුගේ සර්වඥතා ඥාණයට විෂය වන්නා වූ එම පැනය බුදුරදහු මෙසේ විසදූ සේක. සංසුන් කය ඇති කෙලෙසුන් කෙරෙන් මිදුණු සිත් ඇති රහත්තෙමේ දහම් දැන විතර්ක රහිත ධානයෙහි ඇලුනේ නොකිපෙන්නේය. රාග වශයෙන් සිහි නොකරන්නේය, මෝහ වශයෙන් නොහැකිලෙන්නේ ද වෙයි. මෙබඳු විහරණයකින් වාසය කරන්නා වූ භික්‍ෂූහු පංචද්වාරික ක්ලේෂ ඕගය තරණය කරන්නේය. මනෝද්වාරික වූ හයවන ඕගයද තරණය කරන්නේය. මෙසේ ධ්‍යාන බහුලකොට වෙසෙන ඔහුගේ කාම සංඥාවෝ ඔහු කෙරෙන් හාත් පසෙන් බැහැර වෙති. එසේ පැනවිසිඳු කල්හි රගා මාරදූද තෘෂ්ණාව සිඳලූ මේ ශාස්ත්‍රූන් වහන්සේ පිරිසෙහි හැසිරෙන්නාහ. ඒකාන්තයෙන් බොහෝ සත්වයෝ තෘෂ්ණාව සිඳින්නාහ. තෘෂ්ණා නැති මේ ශාස්ත්‍රූහු බොහෝ ජනයන් මාරයන්ගෙන් පැහැරගෙන පරතරට පමුණුවන්නාහයි පැවසූහ. බුදුරජාණන් වහන්සේ වාසනා සහිතවම කෙලෙසුන් දුරු කළ බැවින් ආරක වූහයි කියනු ලැබේ. වාසනා ගුණයනු සංසාර පුරුදුයි. ශාස්ත්‍රූවරයකු හට සසර පුරුදු පහිටීම ගණානුශාසනයට හෙවත් පිරිසි අනුශාසනා කිරීමට බාධාවකි. ඒ භාග්‍යවතුන් වහන්සේ බෝධි මූලයේදී අවබෝධ කළා වූ සර්වඥතා ඥාන මහිමයෙන් හෙවත් අරහත් මාර්ග ඥානයෙන් සවාසනා සකල ක්ලේශයන් ප්‍රහීන කළසේක. එහෙත් වාසනා ගුණ සහිතවම කෙලෙසුන් ප්‍රහාණ කළසේක. පිළින්ද වච්ච මහරහතන් වහන්සේ වසලවාදයෙන් මෙහි එව වසලය යව වසලය යනුවෙන් අන්‍යයන් ඇමතූහ. මේ කරුණ බුදුරජාණන් වහන්සේට දැන් වූ විට පිළින්ද වච්ච තෙරණුවන් එසේ කරනුයේ පවිටු සිතකින් නොව ආත්ම සිය ගණනක් බමුණු කුලේහි ඉපිද පුරුදු කළා වූ ස්වභාවය හෙවත් කෙලෙස් පුරුද්ද වාසනා ගුණය යැයි වදාළහ. එක් භික්ෂුවක් නිතර නිතර වමාරා කෑමට පුරුදුව සිටියේය. හිරු අවරට ගිය පසු විකාලයේ වැළඳීම නොකැපයයි විනය නීති පනවා තිබුණද මේ භික්ෂුව අවේලාවේදී වමාරා කෑම සිදු කළ බැවින් අන් භික්ෂූහු ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේට දැන් වූහ. වමාරා කන භික්ෂුවගෙන්වා කරුණු විමසූ බුදුරදහු වමාරා කෑමට හේතුව බුදුනුවණින් දුටුවහ. මහණෙනි, ඒ භික්ෂුවගේ මේ මිනිසත් බව ගව යෝනියෙන් චුත වූ හැටියේමය. ගිය ආත්ම භාවයේ ගව යෝනියේ ඉපිද සිට වමාරා කෑ පුරුද්දෙන් එසේ කරන බැවින් උන්වහන්සේට එය ඇවතක් නොවේ යයි වදාළසේක. කෙලෙසුන්ගෙන් ආරක වූ බැවින් සම්මා සම්බුදුවරයෙකු හට මෙවන් සසර පුරුදු ඇතිවීම අභව්‍ය කරුණකි. උපාදාන භව ජාති යන ආදී දස අංගයෝ නාභියන් හා නිම්වලල්ල එක් කරන ගරාදියෝ වෙති. අවිද්‍යානමති නාභිය සින්දේ අරයන්ද සිඳහලේ වෙයි. එවිට ජරා මරණාදී දුක් නැමති නිම්වලල්ල අත්හලේ දෙවෙයි. කතමෝච භික්ඛවේ පටිච්ච සමුප්පාදෝ අවිජ්ජා පච්චයා භික්ඛවේ සංඛාරා, සංඛාර පච්චයා විඥානං, විඥාන පච්චයා නාම රූපං, නාම රූප පච්චයා සලායතනං, සලායතන පච්චයා පස්සෝ, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයෝ භව, භව පච්චයෝ ජාති, ජාති පච්චයා ජරා මරණං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා සම්භවಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. සංසාර චක්‍රයේ කීවේද මේ පටිච්ච සමුප්පාදයමයි. නැතහොත් මේ හුදු දුක් රැසේ හෙවත් පංච උපාදානස්කන්ධයේ රැස් කිරීමයි. අවිද්‍යාව යනු මේ දුක් රසත්, දුක් රස හට ගැනීමට හේතුවත්, දුක් රසෙහි නැති කිරීමත්, දුක් රස නැති කිරීමේ මාර්ගයත් යන ආර්ය සත්‍යයන් පිළිබඳ නොදැනීමය. දුක් රස නම් කාම, රූප, අරූප යන භවත්‍රේහි යම් තැනක යම් යම් ආකාරයක හට ගැනීමක් වේද, මෙය ජාති දුකයි. එනම් ජාතිපි දුක්ඛා. හටගත් සත්වයාගේ යම් දිරීමක්, විරූපී බවක්, ආයුෂ ගෙවීමක්, ඉඳුරන්ගේ යම් දුර්වල බවක් වේද, මෙය ජරා දුකයි. ජරාපි දුක්ඛා. හටගත් සත්වයන්ගේ යම් ආකාරයක රෝගයකින්, ව්‍යාධියකින් වන්නා වූ කායික හෝ මානසික පීඩාවක්, දුකක්, දොම්නසක් වේද, මෙය ව්‍යාධි දුකයි. ව්‍යාධිපි දුක්ඛෝ. ඒ ඒ භවයෙහි හටගත් සත්වයාගේ භවයෙන් පහවීමක්, චුතවීමක්, අතුරුදහන් වීමක් වේද, මෙය මරණ දුකයි. මරණම්පි දුක්ඛං. ආධ්‍යාත්මික එනම් තමා පිළිබඳ වූ හෝ බාහිර වූ හෝ යම් ප්‍රිය වූ, මනාප වූ ස්වභාවයෝ වෙයිද, පුද්ගලයෝ වෙයිද, ඔවුන්ගේ වෙන්වන්නට සිදුවීම ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකයි. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. ආධ්‍යාත්මික වූ ජරා, ව්‍යාධි, මරණාදී අප්‍රිය ස්වභාව හා යම් එක්වීමක් වෙයිද, ප්‍රියමනාප පුද්ගලයන්ගේ එවන් ස්වභාවයක් වෙයිද, ඒ ස්වභාවයන් හෝ පුද්ගලයන් හෝ සමග යම් එක්වීමක් වෙයිද, එය අප්‍රියන් හා එක්වීමේ දුකයි. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. ඉහත කියන ලද්දා වූ හෝ වෙනයම් ආකාරයක දුකක් හෝ පිළිබඳ හෝ එවන් ස්වභාවයක් මට හෝ මගේ ප්‍රියමනාපයකු හට නොවේවායි පැතුවද, එය එසේ සිදු නොවන බැවින් එය බලාපොරොත්තු ඉටු නොවීමේ දුකයි. යම් පිච්චං න ලබති තම්පි දුක්ඛං. කෙටියෙන් කියතොත්, රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන යන පංච උපාදානස්කන්ධයම දුකය. සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. චක්කුං අනිච්ඡං විපරිණාමි අඤ්ඤත භාවි. ඇස අනිත්‍යය, අංශ භාවයකට පෙරලෙන සුළුය, වෙනස් වන සුළුය. රූපා අනිච්ඡා විපරිණාමිනෝ අඤ්ඤත භාවිනෝ. රූප අනිත්‍යය, පෙරලෙන සුළුය, වෙනස් වන සුළුය. යද නිච්ඡං තන් දුක්ඛං. යමක් අනිත්‍යද, එය දුකක්ය. එසේ නිත්‍ය රූපය සුව සුභ වශයෙන් වරදවා ගන්නේ රූපය මමය, මාගේය, මාගේ ආත්මයයි එහි තෘෂ්ණාව උපදවන්නේය. මෙසේ ආධ්‍යාත්මික ඇස නැමැති රූපයෙහි හෝ බාහිර රූපයෙහි හෝ යම් තෘෂ්ණාක් බන්ධනයක් වේද, තෘෂ්ණාවෙන් ගිල ගැනීමක් වේද, එය රූප උපාදානස්කන්ධයයි. චක්කුං පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං. ඇසත් රූපයත් ප්‍රත්‍ය වීමෙන් චක්කු විඤ්ඤාණය හටගනී. චක්කු විඤ්ඤාණං අනිච්ඡං විපරිණාමින් අඤ්ඤත භාවි. චක්කු විඤ්ඤාණය අනිත්‍යය, පෙරලෙන සුළුය, වෙනස් වෙන සුළුය. අනිච්ඡං කෝපන බන්තේ පච්චයං පටිච්ච සමුප්පන්නං චක්කු විඤ්ඤාණං කුතෝ නිච්ඡං භවිස්සති. අනිත්‍ය වූ ප්‍රත්‍යයෙන් හටගත් චක්කු විඤ්ඤාණය කෙසේ නම් නිත්‍ය වන්නේද? මෙසේ අනිත්‍ය වූ චක්කු විඤ්ඤාණය නිත්‍ය, සුභ, සුඛ වශයෙන් මමය, මාගේය, මාගේ ආත්මයයි තෘෂ්ණාව උපදවන්නේ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ චක්කු විඤ්ඤාණේහි යම් තෘෂ්ණා සහගත බන්ධනයක් ගිල ගැනීමක් වේද එය විඤ්ඤාණ උපාදාන ස්කන්ධයයි. ඉමේසං තින්නං ධම්මානං සංගති සන්නිපාතෝ සමවායෝ අයං උච්චති භික්කවේ චක්කු සම්පාසෝ. අසත් රූපයත් චක්කු විඤ්ඤාණයත් යන මේ තුන් දහමුන්ගේ එක්වීමක් සමාගමයක් වේද ඒ මේ චක්කු සම්පස්සයයි. පස්සපච්චයා වේදනා. ස්පර්ශයේ හේතුවෙන් වේදනාව වේ. මෙසේ අනිත්‍ය වූ ප්‍රත්‍යයන් නිසා හටගත් වේදනාද අනිත්‍ය වේ. ඒ අනිත්‍ය වූ වේදනාව මමය, මාගේය, මාගේ ආත්මයයි සුභ සුඛ නিত্য වශයෙන් ගන්නේද මෙය වේදනා උපාදාන ස්කන්ධයයි. අසත් අනිකුත් රූපාදී ප්‍රත්‍යිනුත් නිසා හටගන්නා වූ යම් අනිත්‍යම රූප සංඥාවක් වේද එයද එසේ තෘෂ්ණාවෙන් ගැනීම සංඥා උපාදාන ස්කන්ධයයි. අනිත්‍ය වූ වේදනා ප්‍රත්‍යයෙන් හටගන්නා වූ තණ්හාව නිසා යම් රූපාරම්මණයක් හේතුවෙන් ඇතිවන්නා වූ යම් කාය වචී චිත්ත යන සංස්කාරයෝ වෙද්ද අනිත්‍ය වූ ඒ සංස්කාරයෝ තෘෂ්ණා මාන වශයෙන් ගනිද්දී මෙය සංකාර උපාදාන ස්කන්ධයයි. මෙසේම කනට ශබ්ද නිසාත්, නාසයට ගන්ධ නිසාත්, දිවට රස නිසාත්, කයට පහස නිසාත්, මනසට ධම්ම නිසාත්, එනම් ශබ්ද ගන්ධ රස ආදිය සුකුම රූප බවත් ඒ සියලු රූප මනසට අරමුණු වීම ධම්ම බවත් දත යුතුය. රූප උපාදානාදී උපාදානස්කන්ධය රැස්වන්නේය. මෙසේ හටගන්නා වූ මේ පංච උපාදානස්කන්ධයෝ දුක්ම වෙති. මේ දුක්ඛාර සත්‍ය නොදැනීම අවිද්‍යාවයි. දුක්ඛ සමුදය. සංයුක්ත නිකායේ දුක්ඛ සමුදය සූත්‍රයේහි ආධ්‍යාත්මික හා බාහිර ආයතනයන් හේතු කොටගෙන දුක් රැස් කරන අයුරු තථාගතයන් වහන්සේ මෙසේ වදාළහ. චක්කුංච පටිච්ච රූපේ උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ පස්සපච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා අයං දුක්ඛස්ස සමුදයෝ. අසත් රූපත් නිසා චක්කු විඤ්ඤාණය උපදී. මේ තිදෙනාගේ එක්වීම ස්පර්ශයයි. ස්පර්ශය නිසා වේදනාව වෙයි. වේදනාව නිසා තණ්හාව වෙයි. මෙය දුකෙහි සමුදයයි. දුක හට ගැනීමයි. කනත් නිසා, නාසයත් නිසා, දිවත් නිසා, කයත් නිසා, සිතත් නිසා දුක හටගන්නා අයුරු ඇස පිළිබඳ කී අයුරෙන්ම දත යුතුය. ඇසින් රූපය දැක ප්‍රිය අරමුණෙකි මෙනෙහි කරන්නහුගේ සිත මුලා වූයේ රූපාරම්මණයෙහි වෙසසින් ඇලුණු සිත් ඇත්තේ රූපේහි ලගී. රූපය ගිලගෙන සිටි ඔහුට රූපය නිසා හටගන්නා වූ නොයෙක් වේදනා වූ වැඩෙත්. දැඩි ලෝභයද වෙහෙසද වැඩෙයි. ලෝභයෙන් හා වෙහෙසින් ඔහුගේ සිත පෙළෙයි. මෙසේ දුක් රැස් කරන ඔහුට නිවන ඈතයයි කියනු ලැබේ. සසු ආයතනයන් පිළිබඳවද මෙසේ දත යුතුය. මාළුන්ක්‍ය පුත්ත සූත්‍රය. ඇතමෙක් රූපාරූප භවයන් අරමුණු කොට ඇත්තාහුය. ඒ භවයන්හි ඇලුනාහුය. එහෙයින් භව නිරෝධයට නොකැමැති වෙති. මෙය භව තණ්හා නමි. ඇතම්හු උච්ඡේදයට කැමැති වෙති. මරණින් මතු නැවත නොවන්නේ මැනවෙයි අතිධාවිත වෙයි. මෙය විභව තණ්හා නම්මේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන තෙවදෑරුම් තණ්හාවෝ කියන ලද දොළොස් වදෑරුම් ආයතන හේතුවෙන් ඇතිවන්නා වූ දුක්ඛ මූලික තණ්හා ජාලයේහිම අනුයුක්ත වෙති. දුක්ඛ නිරෝධය. කතමෝච භික්ඛවේ දුක්ඛස්ස අත්ථගමෝ චක්කුංච පටිංච රූපේ උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා නිරුච්ඡanti ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති. මහණෙනි, දුකෙහි අස්තංගමය හෙවත් අවසන් වීම කවරේදයත් අසත් රූපයත් නිසා චක්කු විඥාණය උපදී. මේ තිදෙනාගේ එක්වීම ස්පර්ශයයි. ස්පර්ශය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාවේ නිරවශේෂ නිරෝධයෙන් විරාගයෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් භව නිරෝධ වේ. භව නිරෝධයෙන් ජාති නිරෝධය වේ. ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධය වේ. මෙසේ මේ හුදු දුක් රසේ නිරෝධය වන්නේය. මේ දුකේ සංසිඳීම වේ. දුක්ඛ සමුදය සූත්‍රය. සිහියෙන් යුත් තැනැත්තෝ ඇසෙන් රූප දැක රූපයන්හි නොඇලී නොඇලුණු සිත් ඇත්තේ නොවිඳී රූපේහි බැසගෙන නොසිටී ගිලගෙන නොසිටී රූපේ දක්නා වූ ඔහුගේ දුක හෝ කෙලෙස් යම්සේ ගෙවේද රැස් නොවේද හෙතෙමේ සිහි ඇත්තේ හැසිරෙයි. මෙසේ දුක් බැහැර ලන්නවුට නිවන ළඟ යැයි කියනු ලැබේ. සෙසු ආයතනයන්හිද මෙසේම දත යුතුය. මාළුක්‍ය පුත්ත සූත්‍රය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. කතමංච භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සච්ඡං. අයමේව අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ සේයතීදං සම්මා දිට්ඨි. මහණෙනි, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය කවරේද යත් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. බුදු සසුනේ බාහිර වූ අන් කිසිදු ශාසනයක හෝ ආගමක හෝ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නොලැබේ. මේ ශාසනික වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අගය දන්නා අන්‍යාගමිකයන් දැන් දැන් ඔවුන්ගේ ආගම් තුලටද ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ඇතුළු කර ගැනීමට තත් කරනු පෙනේ. මොනවා හෝ කරුණු අටක් අමුණාගෙන මේ අපේ අරි අට මගෙහි යැයි කීමට කෙනෙකුට බාධාවක් නැතත් බුදු සස්නෙහි ඇති ආර්ය මාර්ගාංග අට අභිභවා යා හැකි අන් එකදු අංගයක් තවත් බාහිර සස්නකින් පැනවිය නොහැක්කේය. මේ මග බුද්ධාදී උතුමන් හටම සුවිශේෂ වූ මාර්ගයකි. පූර්ණ පුරාණයේ සියලු බුදවරයන් වහන්සේලා පටිච්ච සමුප්පාද ධර්මයන් අවබෝධ කරමින් අරහත් මා සම්‍යක් සම්බෝධියට පැමිණියේ මේ අරි අටඟි මග උපකාර කරගෙනය. මහණෙනි, මම පෙර විසූ සම්මා සම්බුදුවරයන් විසින් අනුගමනය කරන ලද පැරණි මාවත දැක්කෙමි. ඒ පැරණි මග කවරේද යත් සම්මා දිට්ඨි සිට සම්මා සමාධි යනුයි. මේ පැරණි මග පුරාණ බුදුවරයන් වහන්සේලා විසින් අනුගමනය කරන ලද්දේය. මමද එය අනුගමනය කළෙමි. එය අනුගමනය කරනුයේ ජරා මරණ දැනගතිමි. ජරා මරණ සමුදය දැනගතිමි. ජරා මරණ නිරෝධය දැනගතිමි. ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදාව දැනගත්තෙමි. එය අනුගමනය කරනු යම් ජාතිය දැනගත්තෙමි. භවය දැනගත්තෙමි. ආදී වශයෙන් පටිච්ච සමුප්පාදය අවබෝධ කර ගැනීම මේ පුරාණ මග වූ අරි අටඟි මග අනුගමනය කොට සිදු කළ බව උන්වහන්සේ අංග නගර සූත්‍රයේදී වදාළසේක. මජ්ඣිම නිකායෙහි එන මහා චත්තාරීසක සූත්‍ර දේශනාවෙහි ආර්ය අෂ්ටාංගික මාර්ගය නිර්වාණය හකුළුවා දේශනා කොට ඇති අයුරු අසිරිමත්ය. සම්මා සම්බුද්ධවරයෙකු හැරුණු විට ලොව අන් කිසි ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මේ ධර්ම පරියාය පවත්වාලිය නොහැකියැයි එහිදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලදී. සම්මා දිට්ඨි ආදී සත් මාර්ගාංගයන් ආර්ය සම්මා සමාධියට පරිවාර වන අයුරුත් පිළිවෙලින් එක් එක් මාර්ගයන් ඕනෝන්ට ප්‍රත්‍යවන අයුරුත් මේ සූත්‍රයෙහි විග්‍රහ වෙයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති යන සප්ත අංගයන් සහිතව සිතෙහි ඇතිවන්නා වූ යම් ඒකාග්‍රතාවයක් වෙයිද මෙය ආර්ය සම්මා සමාධියයි. එය ප්‍රත්‍ය සහිතය, පරිවාර සහිතයයි කියනු ලැබේ. මෙහිලා සම්මා දිට්ඨියම මූලික වෙයි. හෙවත් පූර්වාංගම් වේ. ඒ කෙසේ දෙයත් මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය ලෙසත් සම්‍යක් දෘෂ්ටිය සම්‍යක් දෘෂ්ටිය ලෙසත් අවබෝධ කොට ගනි. මේ දැනුම සම්මා දිට්ඨියයි කියනු ලැබේ. කෙසේ මිත්‍යා දෘෂ්ටිය දැනගනිද යත් දුන් දේහි විපාක නැත, යාගයේහි විපාක නැත, පූජාවෙහි විපාක නැත, කුසල කුසල කර්මයන්ගේ විපාක නැත, පරලොව සිටියහුට මෙලොව නැත, මෙලොව සිටියහුට පරලොව නැත, මාපියන් කෙරෙහි මනාකොට පිළිපැදීමෙහි හා වරද පිළිපැදීමෙහි විපාක නැත යන හැඟීමෙන් මව නැත, පියා නැත, ඕපපාතික සත්වයෝ නැත, මෙලොවත් පරලොවත් විශිෂ්ට නුවණින් තමන් විසින් දැන ප්‍රත්‍යක්ෂ කොට දේශනා කරන්නා වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැතේ යන මේ මිත්‍යා දෘෂ්ටිය වශයෙන් ඒ සම්මයා දෘෂ්ටියෙන් දැනගනි. සම්මයක් දෘෂ්ටිය මෙසේයයි මෙසේ දැනගනි. මේ සම්මයක් දෘෂ්ටිය දෙආකාරය. ආශ්‍රව එනම් කෙලෙස් සහිත වූ මතු පුණ්‍ය විපාක ලබා දෙන දස ආකාර මිත්‍යා දෘෂ්ටියට විරුද්ධ වූ දුන්දේහි විපාක ඇත යනාදී වශයෙන් සඳහන් වන ලෞකික සම්‍යක් දෘෂ්ටිය සම්‍යක් දෘෂ්ටිය වශයෙන් දැනගනි. අනාශ්‍රව සිත් ඇති ආර්ය මාර්ගයෙහි බැසගන්නා වූ, ආර්ය මාර්ගය වඩන්නා වූ, ධම්ම විචේ සම්පොච්චංගේ වඩන්නා වූ ආර්ය ශ්‍රාවකයාගේ යම් සම්‍යක් දෘෂ්ටියක් වෙයිද මෙය අනාශ්‍රව වූ ලෝකෝත්තර සම්‍යක් දෘෂ්ටියයි. මිත්‍යා දෘෂ්ටිය පහ කිරීම පිණිස වෙර වඩන ඔහුගේ ඒ උත්සාහය සම්මා වායාමයයි. සිහියෙන් යුතුව මිත්‍යා දෘෂ්ටිය දුරු කරන ඔහුට සම්මා සතිය වෙයි. සම්මා සංකප්ප මාර්ගාංගයද ලෝකීය ලෝකෝත්තර වශයෙන් දෙපරිදි වෙයි. නික්කම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා යනුවෙන් සම්‍යක් සංකල්පනාව තුන් වැදෑරුම් වේ. ආර්ය මාර්ගයට බැසගත් ආර්ය ශ්‍රාවකයා කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා සහ විහිංසා සංකල්පනා, මිච්ඡා සංකල්පනා වශයෙනුත් සම්මා සංකල්පනා, සම්මා සංකල්පනා වශයෙනුත් දැනගනීද ඒ ඔහුගේ සම්මා දිට්ඨියයි. ඒ අනුව පිහිටියා වූ මිච්ඡා සංකප්ප දුරු කිරීමේ සිහිය සම්මා සතියයි. මුසාවාදයෙන් වැළකීම, පිසුනා වාචයෙන් වැළකීම, පරුස වාචයෙන් වැළකීම, හිස් වචනයෙන් වැළකීම නම් වූ සම්මා වාචා මාර්ගාංගයද පුණ්‍ය විපාක ලබා දෙන ආශ්‍රව සහිත වූ ලෞකික මාර්ගාංගය හා ලෝකෝත්තර මාර්ගාංගය යනුවෙන් දෙපරිදි වෙයි. ආර්ය මාර්ගයෙහි බැසගත් ආර්ය ප්‍රඥාව ඇති අනාශ්‍රව වූ ආර්ය ශ්‍රාවකයාගේ මේ සතර වාග් දුෂ්චරිතයෙන් යම් වැළකීමක් වේද, මෙය ඒ ලෝකෝත්තර මාර්ගයයි. සම්මා වාචා සම්මා වාචා වශයෙනුත්, මිච්ඡා වාචා මිච්ඡා වාචා වශයෙනුත් දකින නුවණක් වේද, එය ඔහුගේ සම්මා දිට්ඨියයි. මිච්ඡා වාචයෙන් වැළකී සම්මා වාචා වඩනු පිණිස සිහිය පිහිටුවයි, එයද ඔහුගේ සම්මා සතියයි. ඒ ව්‍යායාමය සම්මා වායාම වේ. පානාති පාතේන් වැළකීම, අදින්නා දානේන් වැළකීම, කාම මිත්‍යාචාරයෙන් වැළකීම නම් වූ සම්මා කම්මන්ත මාර්ගාංගයද ඉහත දැක් වූ ආකාරයෙන්ම දෙපරිදි වෙයි. සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති යන මාර්ගාංගයෝ ප්‍රත්‍ය වෙති. වංචාවෙන් ජීවත් වීම නම් වූ මිච්ඡා ආජීවයෙන් වැළකීම ලෝකෝත්තර ලෞකික වශයෙන් දෙආකාර වන්නේය. ආර්ය ශ්‍රාවකයා හට ඔහුගේ ආර්ය මාර්ගික වූ සම්මා ආජීවය සම්පූර්ණ වීම පිණිස සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති යන තුන් මාර්ගාංගයෝ ප්‍රත්‍ය වෙති. මෙසේ ආර්ය සම්මා සමාධියහිලා සම්මා දිට්ඨිය පූර්වාංගම වෙයි, මූලික වෙයි. කෙසේද යත් සම්මා දිට්ඨිය ඇති කල්හිම සම්‍යක් සංකල්පය වැඩෙයි. සම්‍යක් සංකල්පයේ සිටියහුට සම්මා වාචා මාර්ගාංගය පිහිටයි. සම්මා වාචා මාර්ගාංගය පිහිටියහුට සම්මා කම්මන්ත මාර්ගාංගය පිහිටයි. සම්මා කම්මන්ත මාර්ගාංගයේ පිහිටියහුට සම්මා ආජීවය පිහිටයි. සම්මා ආජීව මාර්ගාංගයේ පිහිටියහුට සම්මා සතිය පිහිටන්නේය. සම්මා සතිය ඇත්තහුට සම්මා සමාධිය වන්නේය. මෙසේ සම්මා දිට්ඨි ආදී සත් මාර්ගාංගයන්ගෙන් පරිවාරිත සිත්හි ඒකාග්‍රතාව වන්නේද මෙය ආර්ය අනාශ්‍රව වූ මාර්ග සම්මා සමාධියයි කියනු ලැබේ. මෙම ආර්ය අෂ්ටාංගයෙන් සමන්විත වූවෝ ශෛක්ෂ හෙවත් සෝවාන් මාර්ගයට පිවිස අරහත්වේ සඳහා හික්මෙන්නෝ වෙති. ආර්ය සම්‍යක් සමාධියෙන් යුක්ත වූහුට ස්කන්ධ, ධාතු, ආයතනයෝ අනිත්‍යාදී වශයෙන් ප්‍රත්‍යක්ෂ කිරීමේ නුවණ හෙවත් සම්‍යක් ප්‍රඥාව පිහිටයි. සම්‍යක් ප්‍රඥාව පිහිටියාහුට සම්‍යක් විමුක්තිය පිහිටන්නේ වේ. මේ දස අංගයන්ගෙන් යුක්ත වූයේ අරහා යැයි කියනු ලැබේ. මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සියලු සසර දුක් කෙලවර කොට නිර්වාණ සුවය ලැබීම පිණිස එකම මාර්ගය වන්නේය. පටිච්ච සමුප්පාදයේ ජරා මරණාදී සෙසු අංගයන්ගේ සිඳහැරීම සම්මා දිට්ඨි සූත්‍රයෙහි දක්වාලු අයුරු මත සඳහන් වේ. සම්මා දිට්ඨිය හා සංසාර චක්‍රයේ අරසිඳීම. මජ්ඣිම නිකායේ එන සම්මා දිට්ඨි සූත්‍රය සැරියුත් මාහිමියන් විසින් භික්ෂූන් අමතා දේශනා කරන ලද්දකි. පිළිවෙතින් සොළොස් ස්ථානයක පිහිටියා වූ සම්මා දිට්ඨිය සියලු දුක් සිඳ හැරීමට මුල්වන අයුරු මෙම සූත්‍රයෙහි විග්‍රහ වන්නේ නිවනට ඇතුළු වන දොරටු 16ක් විවෘත කරන්නාක් මෙනි. මෙහි දැක්වෙන සොළස්ථානයන්ගෙන් කොතැනක හෝ අවබෝධයම ආර්ය මාර්ගික වූ සම්මාදිට්ඨියේ පහළවීමයි. ඒ පහළවීම ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වීම බව දත යුතුයි. ආර්ය ශ්‍රාවකයා කෙරෙහි පහළවන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා ඥානයටත් සම්මා විමුක්තියටත් හේතු වන බව හා මේ දස අංගයන්ගේ පහළවීම අරිහත්වේ බවත් මහා චත්තාරීසික සූත්‍ර පර්යායෙහි දක්වන ලදී. ආර්ය සම්මාදිට්ඨිය පහළවන්නා වූ ඒ සොළස්ථානය මෙසේය. 1. ආර්ය ශ්‍රාවකයා ප්‍රාණඝාතාදී වශයෙන් කියූ දස අකුසලයන් දනීද, ලෝභ දෝස මෝහ යන අකුසල මූලයන් දනීද, ප්‍රාණඝාතයෙන් වැළකීම ආදී වශයෙන් කියූ කුසලය දනීද, අලෝභ අදෝස අමෝහ යන කුසල මූලයන් දනීද, ඔහු රාගානුෂය, පටිගානුෂය, මාන අනුෂය හා අවිද්‍යා අනුෂය දුරුකොට මේ ආත්මයේදීම දුක් නසන බැවින් මෙපමණකින් සම්මාදෘෂ්ටික වේ. 2. ආර්ය ශ්‍රාවකයා කබලින්කාර ආහාරය, පස් ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය, සතර ආහාරයන් දනීද, ආහාර සමුදය වූ තෘෂ්ණාව දනීද, තෘෂ්ණා නිරෝධය වූ ආහාර නිරෝධය දනීද, තෘෂ්ණා නිරෝධ ගාමිනී පටිපදාව වූ අරි අටඟ මග දනීද, ඔහු මේ ආත්මයේදීම දුක් කෙලවර කරන්නෙකු වන බැවින් මෙපමණකින් සම්මාක් දෘෂ්ටික වෙයි. මේ ආත්මයේදීම දුක් නසයි. 3. ආර්ය ශ්‍රාවකයා දුක දනීද, දුකට හේතුව දනීද, දුකින් මිදීම දනීද, දුකින් මිදීමේ ප්‍රතිපදාව දනීද, ඔහු මෙපමණකින් සම්මදෘෂ්ටික වෙයි. මේ ආත්මයේදීම දුක නසයි. 4. ආර්ය ශ්‍රාවකයා ජරා මරණ දනීද, ජරා මරණයට හේතුව දනීද, ජරා මරණ නිරෝධය දනීද, ජරා මරණ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දනීද, ඔහු මෙපමණකින් සම්මදෘෂ්ටික වෙයි. මේ ආත්මයේදීම දුක් නසයි. 5. ආර්ය ශ්‍රාවකයා ඉපදීම හෙවත් ජාතිය දනීද, භවයේ හේතුවෙන් ජාතිය වේ, භව නිරෝධයෙන් ජාති නිරෝධය වේ යයි දනීද, ජාති නිරෝධයට මග වූ අරි අටඟ මග දනීද, ඔහු මෙපමණකින් සම්මදෘෂ්ටික වෙයි. මේ ආත්මයේදීම දුක් නසයි. 6. ආර්ය ශ්‍රාවකයා කාම රූප අරූප යන භවත්‍රය දනීද, භවයට හේතු වූ උපාදානය දනීද, උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වේ යයි දනීද, භව නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වූ අරි අටඟ මග දනීද, ඔහු මෙතකින් සම්මදෘෂ්ටික වෙයි. මේ ආත්මයේදීම දුක් නසයි. 7. ආර්ය ශ්‍රාවකයා පංචකාමයන් තෘෂ්ණාවෙන් දැටිකොට ගැනීමෙන් වූ කාම උපාදානයත්, මිසදුටු දැඩිව ගැනීම වූ දිට්ඨි උපාදානයත්, බාහිර ශාසනයෙහි සීලවුත සමාදානයත්, නිවන් මඟ ලෙස ගැනීම වූ සීලබ්බත උපාදානයත්, ආත්මයක් ඇතේ යන අත්ථවාද උපාදානයත් යන උපාදානය දනීද, උපාදානයට හේතුව තණ්හාව දනීද, තණ්හාව නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ යයි දනීද, උපාදාන නිරෝධයට මග වූ අරි අටඟ මග දනීද, ඔහු මෙතකින් සම්මදෘෂ්ටික වෙයි. මේ ආත්මයේදීම දුක් නසයි. 8. ආර්ය ශ්‍රාවකයා රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා යන සවදෑරුම් තණ්හාව දනීද, තණ්හාවට හේතු වූ වේදනාව දනීද, වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය වේ යයි දනීද, තණ්හා නිරෝධය ගාමිනී ප්‍රතිපදාව වූ අරි අටඟ මග දනීද, මොහුම පමණකින් සම්මැදෘෂ්ටික වේ. මේ ආත්මයේදීම දුක් නැසයි. ආර්ය ශ්‍රාවකයා අසත් රූපයත් ප්‍රතිවීමෙන් හටගන්නා වූ චක්කු විඥාණයද මේ තිදෙනාගේ එක්වීමෙන් වන්නා වූ ස්පර්ශයේද ඒ චක්කු සම්පස්සේන් හටගත් වේදනාවද එසේම සෝත සම්පස්සේන් හටගත් වේදනාව ගාන සම්පස්සේන් හටගත් වේදනාව ජීවහා සම්පස්සේන් හටගත් වේදනාව කාය සම්පස්සේන් හටගත් වේදනාව මනෝ සම්පස්සේන් හටගත් වේදනාව යන සවදේරුම් වූ වේදනාව දනීද වේදනාවට හේතු වූ ස්පර්ශය දනීද පස්ස ප්‍රත්‍යයෙන් වේදනාවේ යයි දනීද වේදනා නිරෝධය වූ අරි අටඟ මග දනීද ඔහු මෙපමණකින් සම්මැදෘෂ්ටික වේ. මේ ආත්මයේදීම දුක් නැසයි. 10. ආර්ය ශ්‍රාවකයා චක්කු සම්පස්සේ දනීද සෝත සම්පස්සේ දනීද ගාන සම්පස්සේ දනීද ජීවහා සම්පස්සේ දනීද කාය සම්පස්සේ දනීද මනෝ සම්පස්සේ දනීද මෙසේ සවදරුම් ස්පර්ශයන් දනීද ස්පර්ශයට හේතු වූ චක්කු සෝත ගාන ජීවහා කාය මන යන සලායතන දනීද සලායතන නිරෝධයෙන් පස්ස නිරෝධේ වේ යයි දනීද පස්ස නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දනීද මොහු මෙපමණකින් සම්මැදෘෂ්ටික වේ. මේ ආත්මයේදීම දුක් නැසයි. 11. ආර්ය ශ්‍රාවකයා සලායතනය දනීද සලායතන සමුදය වූ නාම රූපයන් දනීද නාම රූප නිරෝධයෙන් සලායතන නිරෝධය වේ යයි දනීද සලායතන නිරෝධ ගාමිනී පටිපදාව දනීද මොහු මෙපමණකින් සම්මැදෘෂ්ටික වේ. මේ ආත්මයේදීම දුක් නැසයි. 12. ආර ශ්‍රාවකයා පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර යන පස් වැදෑරුම් නාමයනුත් පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහා භූතයන් හා ඒ මහා භූතයන්ගෙන් හටගත් වර්ණ ගන්ධ රස ඕජා යන උපාදාය රූප සහිත නාම රූපයන් දනීද නාම රූපයනට හේතු වූ විඥානය දනීද විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධය වේ යයි දනීද නාම රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වූ අරි අටඟ මග දනීද ඔහු මෙතකින් සම්මැදෘෂ්ටික වෙයි. මේ ආත්මයේදීම දුක් නැසයි. පටිච්ච සමුප්පාදේහි නාම රූප විග්‍රහය දක්වා ඇති බොහෝ අවස්ථාවල පංචස්කන්ධ විග්‍රහයෙහි දක්වන වේදනා සංඥා සංකාර විඥාන යන නාමස්කන්ධ සතරම දක්වා ඇතත් පටිච්ච සමුප්පාද විග්‍රහයෙහි නාම ධර්මයන් ඉහත සඳහන් අයුරින් විග්‍රහ විය යුතුය. සූත්‍රයන්හි දක්වන ආකාරය එයයි. විඥාන පච්චයා නාම රූපං යනුවෙන් ප්‍රතිසන්දිෂණය දක්වන බැවින් එහිදී සංස්කාර ස්කන්ධයක් හා විඥාන ස්කන්ධයක් ඇති නොවේ. සංස්කාර කාය සංස්කාර වචී සංස්කාර චිත්ත සංස්කාර වශයෙනුත් චක්කුංච පටිච්ච රූපේච චක්කුආදී ආයතනයන් රූපාදී අරමුණු හා ස්පර්ශ වීමෙන් විඥාන ස්කන්ධේ හට ගැනීමත් පැහැදිලිව දේශනා කොට ඇත. අතීත භවයේ චුතියේද කර්මානුරූපව උපාදාන කළ භවයම ප්‍රතිසන්දි විඥානයේ අරමුණු වේ. සංස්කාර රැස්කිරීම වර්තමාන භවයේ ගන්නා අරමුණ නිසා සිදුවේ. 13. ආර්ය ශ්‍රාවකයා චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීවහා විඥාන කාය විඥාන මනෝ විඥාන යන සවදෑරුම් විඥානයන් දනීද විඥානයන්හි හේතු වූ සංස්කාරයන් දනීද සංස්කාර නිරෝධයෙන් විඥාන නිරෝධය වේ යයි දනීද? විඥාන නිරෝධයට මඟ වූ අරි අටඟ මඟ දනීද? මොහෝ මෙපමණකින් සම්ම්‍ය දෘෂ්ටික වේයි. මේ ආත්මයේදීම දුක් නසයි. 14. ආර ශ්‍රාවකයා කාය සංස්කාර, වාග් සංස්කාර, චිත්ත සංස්කාර යන සංස්කාරයන් දනීද? සංස්කාරයනට හේතු වූ අවිද්‍යාව දනීද? අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ යයි දනීද? සංස්කාර නිරෝධ මාර්ගය වූ අරි අටඟි මඟ දනීද? මොහු මෙපමණකින් සම්ම්‍ය දෘෂ්ටික වේයි. මේ ආත්මයේදීම දුක් නසයි. 15. ආර්ය ශ්‍රාවකයා චතුරාර්ය සත්‍ය නොදැනීම වූ අවිද්‍යාව දනීද? ආශ්‍රව හේතුවෙන් අවිද්‍යාව වේ යයි දනීද? ආශ්‍රව නිරෝධයෙන් අවිද්‍යාව නිරෝධය වේ යයි දනීද? ආශ්‍රව නිරෝධගාමිනී ප්‍රතිපදාව දනීද? මොහු මෙපමණකින් සම්ම්‍ය දෘෂ්ටික වේයි. මේ ආත්මයේදීම දුක් නසයි. 16. ආර්ය ශ්‍රාවකයා කාමාසව, භවාසව, අවිජ්ජාශ්‍රව යන ආශ්‍රවයන් දනීද? අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ආශ්‍රව වේ යයි දනීද? අවිද්‍යාව නිරෝධයෙන් ආශ්‍රව නිරෝධය වේ යයි දනීද? ආශ්‍රව නිරෝධගාමිනී ප්‍රතිපදාව දනීද? ඔහු මෙපමණකින් සම්ම්‍ය දෘෂ්ටික වේයි. මේ ආත්මයේදීම දුක් නසයි. අරහම් නම් වූ ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ සංසාර චක්‍රයේ අර සිඳහලසේක. පච්චයාදීන චාරහෝ තුන්ලු වාසීන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවනට නිසි වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං නම් වනසේක. පුණ්‍යඵල අපේක්ෂාවෙන් කිසිවෙක් කිසිවකු හට යම් සිව්පස ආදී බාහිර වස්තු පූජාවක් කෙරෙයිද මෙය ආමිස පූජා නම් වෙයි. හිතසුව අපේක්ෂාවෙන් පිළිපදින්නා වූ යමෙකුගේ අනුශාසනාවක් වෙයිද එය අනුශාසකයා හට කරන උපහාරයයි. ඒ අනුශාසනාව පිළිපැදීම අනුශාසකයා කෙරෙහි කරන පූජාව හෙවත් ප්‍රතිපත්ති පූජාවද වන්නේය. පින්ඵල අපේක්ෂාවෙන් එසේ කරනු ලබන ආමිස පූජාව මහත්ඵලවනු අනුසස් ඇති පූජාවක් බවට පත් කිරීමට සමත් යම් ප්‍රතිග්‍රාහකයෙක් එනම් පූජාව පිළිගන්නෙක් ඇද්ද යම් අනුශාසකයෙකුගේ අනුශාසනාව පිළිපදින ශ්‍රාවකයා හට ලොව අග්‍රතම සුවය එළවන දීමෙහි සමත් අනුශාසකයෙක් ඇද්ද තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැර එහිලා සමත් අන් කිසිදු දෙවියෙක් හෝ බඹෙක් හෝ තුන් ලොව කොතැනකවත් සෙවිය නොහැකි වේ. මිනිසෙක් කොහින් ලබන්නේද? සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පුරා පුරණ ලද සමතිස් පාරමී බලයෙන් දසමර සෙන් දිනා ඒ බෝධි මූලයේදී ලැබුවා වූ සර්වඥතා සංඛ්‍යාත අරහත් ඵලයේ හෙවත් සම්මා සම්බුදු පදවි මහිමයෙන් පරිපූර්ණ වූ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දස්සන යන මහා ගුණ කඳ පසක් වෙයිද ලොව කිසිවෙකු හා සම කළ නොහැකි ඒ ගුණස්කන්ධය නිසාම ඒ භාග්‍යවතුන් වහන්සේ තුන්ලෝ වාසීන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවනට නිසි වූයේ අරහං නම් වන්නාහ. අංගුත්තර නිකායේ වච්චගොත්ත සූත්‍රය එහිලා කදිම නිදසුනකි. වරෙක බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි වච්චගොත්ත බමුණා, ස්වාමීනි, ඔබ වහන්සේ මටම දන් දිය යුතුය, අන් අය හට දන් නොදිය යුතුය, මගේ සව්වන්ට දන් දිය යුතුය, අන් අයගේ සව්වනට දන් නොදිය යුතුය, මටත් මගේ සව්වන්ටත් දුන් දේ මහත් ඵල වෙයි, අන් අයට දෙන දේ මහත් ඵල නොවේ යනුවෙන් කියන බව සැබෑද? ඔබ වහන්සේ මෙසේ කියන බව යමකු කියන්නේ නම් ඔහු ඔබ වහන්සේට අසත්‍ය දෝෂාරෝපණයක් කරනවා නොවන්නේ දැයි විමසීය. වච්චය, යමකු එසේ කියන්නේ නම් එය මා විසින් කියන ලද්දක් නොවන බැවින් ඒකාන්තයෙන් මට අසත්‍යෙන් දෝෂාරෝපණය කරන්නේය. යමෙක් මොන ආකාරයකින් හෝ දන් දෙන තැනැත්තෙකු වළක්වන්නේ නම් ඔහු තිදෙනෙකුට අනතුරු කරන්නේය. ඔහු තුන් දෙනෙකු මං පහරන්නේය. ඔහු මං පහරන සොරෙක් වෙයි. ඔහු දායකයාගේ පිනට අනතුරු කරන්නේය. ප්‍රතිග්‍රාහකයාගේ ලාභයට අනතුරු කරන්නේය. ඒ සැමට කලින් ඔහු තමාගේ ගුණ තමා විසින් විනාශ කරගන්නේ තමා නසන්නෙක් වන්නේය. එහෙත් වච්චය, මම මෙසේ කියමි. කුණු කසල හා ජලය එක්වන තැනක යම් ප්‍රාණී හෝ වෙද්ද යමෙක් හැලිවලන් සේදූ ජලය ඒ ප්‍රාණී හෝ ඉන් යැපෙත්වා සිතා දමා නම් ඒ හේතුවෙන් පින් රැස් වෙයි. එසේනම් මනුෂ්‍යයෙකුට දීම පිළිබඳ කිනම් කතාවක්ද? එසේ වුවත් සිල්වතෙකු හට දෙන ලද්දේම මහත් ඵල වෙයි. දුස්සීලයා හට දුන් දෙය එසේ මහත් ඵල නොවේ. ඒ සිල්වත් තැනැත්තාද කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ද, උද්ධච්ච, කුක්කුච්ච යන නීවරණ ධර්ම පස ප්‍රහීන කොට අසේක වූ සීලස්කන්ධයෙන්ද, අසේක වූ සමාධිස්කන්ධයෙන්ද, අසේක වූ විමුක්තිස්කන්ධයෙන්ද, අසේක වූ විමුක්ති ඥාන දර්ශන ස්කන්ධයෙන්ද යුක්ත විය යුතුයයි වච්චගොත්ත බමුණාහට වදාළහ. බුදුරජාණන් වහන්සේ සීලාදී මේ ගුණස්කන්ධයන්ගේ පිරිපුන් බව පිණිස අන් මහණෙකු හෝ බමුණෙකු හෝ ඇසුරු කොට වාසය කිරීමක් පිළිබඳව බුදු ඇසින් විමසූ උන්වහන්සේට මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකයේ සත්ව ප්‍රජාව අතර තමන් වහන්සේට වඩා එම ගුණස්කන්ධයන්ගෙන් පරිපූර්ණ වූවෙකු නොදුටු බව අංගුත්තර නිකායේ උරුවේල සූත්‍රයෙහි පැවසේ. එබැවින් තුන්ලෝ වාසීන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවනට සුදුසු උන්වහන්සේ හා සරි අන් කිසිවෙක් තුන් ලොව නොවන්නේමය. තථාගතයන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේහි වැඩ වාසය කරද්දී දිනක් මොනරුණුට වාසස්ථානය වූ බැවින් මෝර නිවාප නම් වූ ස්ථානයෙහි පිහිටි සකුළුදායි පිරිවැජියාගේ ආරාමය කරා වැඩම කළහ. එහිදී සකුළුදායි පිරිවැජි සමග ඇති වූ සුහද සාකච්ඡාවේදී අනෙක් කිසිදු ශාස්ත්‍රූවරයෙකුට නොලැබෙන පරිද්දෙන් ශ්‍රාවකයෝ ශ්‍රමණ බවත් ගෞතමයන් හට සත්කාර ගරුකාර මානන පූජන කරන්නාහු නම් ඊට කාරණය කුමක් දැයි භාග්‍යවතුන් වහන්සේගෙන් විමසීය. භාග්‍යවතුන් වහන්සේ සකුළුදායි පිරිවැජියාගෙන් ඊට හේතු වශයෙන් ඔහු දන්නා කරුණු විමසූහ. 1. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ අල්ප ආහාර ඇතිසේක. අල්ප ආහාරෙහි ගුණ කියනසේක. 2. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ හොඳ හෝ නරක හෝ ලැබුණු චීවරයෙන් සතුටු වනසේක. එහි ගුණ කියනසේක. 3. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ හොඳ හෝ නරක හෝ පිණ්ඩපාතේහි සතුටු වනසේක. එහි ගුණ කියනසේක. 4. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ හොඳ හෝ නරක හෝ සේනාසනයෙහි සතුටු වනසේක. එහි ගුණ කියනසේක. 5. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ උපදි විවේකයෙහි ඇලුනාහු එහි ගුණ කියනසේක යන මේ පස් කරුණෙන් ශ්‍රාවකයන් ශ්‍රමණ බවත් ගෞතමයන් හට සත්කාර ගරුකාර මානන පූජන කරන බව දනිමි. සකෘදායි පිරිවැජි එවිට බුදුරදුන් හට පැවසීය. උදායි මම සමහර දිනක මාගේ පාත්‍රයේ මුව විට ප්‍රමාණය දක්වා ආහාර වළඳමි. සමහර දිනක ඊටත් වඩා වළඳමි. කුඩා කෝප්පයක පමණ ආහාර වළඳන්නා වූත්, කෝප්ප භාගයක පමණ ආහාර වළඳන්නා වූත්, බෙලිගෙඩියක් පමණ හෝ බෙලිගෙඩි භාගයක් පමණ වූ හෝ ආහාර වළඳන්නා වූත් මාගේ ශ්‍රාවකයෝ ඇත. අල්ප ආහාර ඇති බවත් එහි ගුණ වැනීමත් නිසා ශ්‍රාවකයෝ මට සත්කාරාදිය කෙරෙත්නම් මට වඩා අල්පාහාර ඇති ශ්‍රාවකයන් ඇති බැවින් එසේ නොකරනු ඇත. එසේ සත්කාර ගරුකාර මානන පූජන කරමින් මා වෙත නොවසනු ඇත. මාගේ සමහර ශ්‍රාවකයෝ සොහොනින් හෝ කසල ගොඩින් අසුලාගත් රෙදිවලින් පිළියල කළ පාංශකූලික චීවර දරති. මම සමහර දිනක ලබුලොම් වැනි ගොරෝසු නූලින් වියන ලද ගොරෝසු චීවර දරමි. එකරුණින් ඒ ශ්‍රාවකයෝ මට වඩා උසස් වෙති. එබැවින් ඒ ශ්‍රාවකයන් ඒ කරුණෙන් මාහට සත්කාර ගරුකාර මානන පූජන කරමින් මා වෙත නොවෙසනු ඇත. මගේ සමහර ශ්‍රාවකයෝ ගෙපිලිවලින් පිඩිසුගා යමින් පිණ්ඩපාතයෙන්ම යැපෙන්නෝ වෙති. සමහර දිනක මම නොයෙක් සූප ව්‍යාංජන ඇති ඇල්හාලින් පිළියල කළ ආරාධිත බතද වළඳමි. එබැවින් ඔබ කියූ කරුණින් ශ්‍රාවකයන් මට වඩා උසස් බැවින් එහිලා ඔවුන් සත්කාර ගරුකාර මානන පූජා කරමින් මා වෙත නොවසනු ඇත. මගේ සමහර ශ්‍රාවකයෝ රුක්ක මූලිකාංග ඇත්තෝය, අබ්භෝකාසිකාංග ඇත්තෝය, වසරේ අට මසක් ආවරණයකට නොපැමිණෙත්. මම වනාහි සමහර දිනක ඇතුළත පිටත පිරියම් කරන කූටාගාරයෙහි වෙසෙමි. එකරුණින් මම එම ශ්‍රාවකයෝ මට වඩා උසස් වෙති. එබැවින් එහිලා ශ්‍රාවකයන් මාහට සත්කාර ගරුකාර මානන පූජන කරමින් මා වෙත නොවසනු ඇත. මෙසේ හේයින් උදායි ඔය කරුණු පහෙන් ශ්‍රාවකයන් විසින් මාහට සත්කාර ගරුකාර මානන පූජන කරනු නොලැබේ. එයට හේතු වූ අන්‍ය කරුණු පසක් ඇත. එය මෙසේ දරවයි එම කරුණු පස මෙලෙසින් විග්‍රහ කොට වදාළහ. 1. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ සිල්වත්ය, උත්තම වූ සීලස්කන්ධයෙන් යුක්තයයි තමන් වහන්සේ අධිශීලයෙහිලා බුහුමන් කෙරෙති. මෙසේ පළමුවන කරුණින් ශ්‍රාවකයෝ මට සත්කාර ගරුකාර කෙරෙති, මානන පූජන කෙරෙති, මා ඇසුරු කොට වසති. 2. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ දැනගෙනම දනිමි කියති, දකින්නේම දකිමි කියති, ප්‍රත්‍යක්ෂ නොකොට නොව ප්‍රත්‍යක්ෂ කොටම දහම් දෙසති. අකාරණව නොව සකාරණවම දහම් දෙසති, අහේතුකව නොව සහේතුකවම දහම් දෙසත්‍යයි මගේ සර්වඥතා ඥානෙහිලා බුහුමන් කෙරෙති. මේ දෙවැනි කාරණයෙන් ශ්‍රාවකයෝ මට ගරු සත්කාර මානන පූජන කෙරෙති. 3. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ උත්තම වූ ප්‍රඥාස්කන්ධයෙන් යුක්තය, එබැවින් අනාගත වාදයට කරුණ නොදක්වන්නේය, පරවාදයන්ගෙන් නිග්‍රහයක් වන්නේය යන්න සිදු නොවන්නේය. එය දන්නා වූ ශ්‍රාවකයෝ අතරතුරෙහි කතා නොකෙරෙති. ශ්‍රාවකයන් සඳහා අනුශාසනාව නොපතමි. එහෙත් ශ්‍රාවකයෝ මගින්ම අනුශාසනාව පතති. මෙසේ ශ්‍රාවකයෝ මා අධිප්‍රඥාවෙහිලා බුහුමන් කෙරෙත්. මෙසේ තුන්වන කරුණින් ශ්‍රාවකයෝ මට සත්කාර ගරුකාර මානන පූජන කෙරෙති. හතර මගේ ශ්‍රාවකයෝ දුකින් දුකට පැමිණියාහු මා කරා එළඹ දුක්ඛාරය සත්‍ය විමසති. දුක්ඛාරය සත්‍ය විමසන ඔවුනට මම එය ප්‍රකාශ කරමි. ඔවුහු දුක්ඛ සමුදය ආර්ය සත්‍ය විමසති. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය විමසති. දුක්ඛ නිරෝධ ගාමිනී ආර්ය සත්‍ය විමසති. විමසන්නා වූ ඔවුනට මම එය ප්‍රකාශ කරමි. ප්‍රශ්න විමසීමෙන් ඔවුන්ගේ සිත් ගනිමි. මෙසේ හතරවන කරුණින් ශ්‍රාවකයෝ මාහට සත්කාර ගරුකාර මානන පූජන කෙරෙති. පහ මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලදින් ඒ අනුව මාගේ ශ්‍රාවකයෝ සතර සතිපට්ඨානයන් වඩති. කෙසේද යත් කෙලෙස් තවන වෙර ඇතිව සම්‍යක් ඥාන සහිතව සිහි ඇතිව කාය නම් වූ ලෝකේහි අවිද්‍යා දුම්නස් දුරු කොට කයෙහි කය අනුව බලමින් වෙසෙයි. එසේම වේදනාවන්හි වේදනා අනුව බලමින් වෙසෙත්. සිත්හි සිතුවිලි අනුව බලමින් වෙසති. ධර්මයන්හි ධර්මයන් අනුව බලමින් වෙසති. මෙසේ වෙසෙන මාගේ ශ්‍රාවකයෝ අභිඥා පාරමී නම් වූ නිවනට පැමිණ වෙසෙන්නෝය. මාගේ ශ්‍රාවකයෝ සතර සම්‍යක් ප්‍රදානයන් වඩති. කෙසේද යත් නූපන් අකුසල් දහම් නූපදනා පිණිස කත්තු කම්යතා කුසල ඡන්දේ උපදවති. ප්‍රයෝග කෙරෙති, වීර්ය කෙරෙති, සිත නගති, ප්‍රදාන් වැර වඩති. උපන් අකුසල් දුරුකරනු පිණිස ඡන්දය උපදවති. නූපන් කුසල් උපදනා පිණිස ඡන්දය උපදවති. උපන් කුසල් දහම් සිටිනෝ පිණිස, නොනස්නා පිණිස, බහුල බව පිණිස, විපුල බව පිණිස, වඩනා පිණිස, පිරිපුන් බව පිණිස ඡන්දය උපදවති. මෙසේ වෙසෙන මාගේ ශ්‍රාවකයෝ නිවනට පැමිණ වෙසති. මාගේ ශ්‍රාවකයෝ සතර ඉර්ධිපාද වඩති. කෙසේද යත් ඡන්දාධිපති සමාධියෙන් හා ප්‍රධාන සංස්කාරයන්ගෙන් සමන්විත වූ ඉර්ධිපාදේ වඩති. වීර්‍යාධිපති සමාධියෙන් හා ප්‍රධාන සංස්කාරයන්ගෙන් සමන්විත වූ ඉර්ධිපාදේ වඩති. චිත්තාධිපති සමාධියෙන් හා ප්‍රධාන සංස්කාරයන්ගෙන් සමන්විත වූ ඉර්ධිපාදය වඩති. විමංසාධිපති සමාධියෙන් හා ප්‍රධාන සංස්කාරයන්ගෙන් සමන්විත වූ ඉර්ධිපාදය වඩති. මෙසේද වෙසෙන ශ්‍රාවකයෝ නිවනට පැමිණ වෙසති. මගේ ශ්‍රාවකයෝ පංචේන්ද්‍රයන් වඩති. කෙසේද යත් කෙලෙසුන් සංසිඳුවන සුළු, සම්බෝධියට පමුණුවන සුළු සද්දේන්ද්‍රිය වඩති, විරියේන්ද්‍රිය වඩති, සතීන්ද්‍රිය වඩති, සමාධීන්ද්‍රිය වඩති, පඤ්ඤේන්ද්‍රිය වඩති. මෙසේද වෙසෙන ශ්‍රාවකයෝ නිවනට පැමිණ වෙසති. මගේ ශ්‍රාවකයෝ පංච බලයන් වඩති. කෙසේද යත් කෙලෙසුන් සංසිඳුවන සුළු, සම්බෝධියට පමුණුවන සුළු සද්ධා බලය වඩති, වීර්‍ය බලය වඩති, සති බලය වඩති, සමාධි බලය වඩති, පඤ්ඤා බලය වඩති. මෙසේද වෙසෙන ශ්‍රාවකයෝ නිවනට පැමිණ වෙසති. මගේ ශ්‍රාවකයෝ සප්ත බෝධ්‍යාංගයන් වඩති. කෙසේද යත් විවේක ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, ක්ලේශ පරිත්‍යාගය, නිර්වාණය අරමුණු කළ, වොස්සග්ගයට නැමෙන සුළු සති සම්බොජ්ජංගය වඩති. ධම්ම විචේ සම්බොජ්ජංගේ වඩති. විරිය සම්බොජ්ජංගේ වඩති. පීති සම්බොජ්ජංගේ වඩති. පස්සද්ධි සම්බොජ්ජංගේ වඩති. සමාධි සම්බොජ්ජංගේ වඩති. උපේක්ඛා සම්බොජ්ජංගේ වඩති. මෙසේද වෙසෙන මාගේ ශ්‍රාවකයෝ නිවනට පැමිණ වෙසති. මාගේ ශ්‍රාවකයෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩති. කෙසේද යත් සම්මා දිට්ඨි මාර්ගාංගය වඩති. සම්මා සංකප්ප මාර්ගාංගය වඩති. සම්මා වාචා මාර්ගාංගය වඩති. සම්මා කම්මන්ත මාර්ගාංගය වඩති. සම්මා ආජීව මාර්ගාංගය වඩති. සම්මා වායාම මාර්ගාංගය වඩති. සම්මා සති මාර්ගාංගය වඩති. සම්මා සමාධි මාර්ගාංගය වඩති. මගේ ශ්‍රාවකයෝ අෂ්ට විමෝක්ෂ වඩති. කෙසේද යත් ආධ්‍යාත්මේහි උපදවන ලද රූප ධාන ඇත්තේ බාහිර නීල කසිනාදී රූපයන් දැහැන් ඇසින් දකිති. ආධ්‍යාත්මේහි රූප ධාන උපදවා නැති බැවින් අරූප වූ බාහිර රූපයන් අන්‍යයන් විසින් උපදවන ලද රූප ධානයන් දකිති. වර්ණ කසින ධානයේහි සුභ වශයෙන් ඇලුනෝ වෙති. සියලු රූප සංඥා ඉක්මවා ආකාශය අනන්තයයි ආකාසානංචායතනය උපදවා වෙසති. ආකාසානංචායතනය ඉක්මවා විඤ්ඤාණංචායතනයට පැමිණ වෙසති. විඤ්ඤාණංචායතනය ඉක්මවා ආකින්චඤ්ඤායතනයට පැමිණ වෙසති. ආකින්චඤ්ඤායතනය ඉක්මවා නීව සංඥානා සංඥායතනයට පැමිණ වසති. නීව සංඥානා සංඥායතනය ඉක්මවා සංඥා වේදිත නිරෝධයට පැමිණ වෙසති. මෙසේ මාගේ ශ්‍රාවකයෝ නිවනට පැමිණ වෙසති. මගේ ශ්‍රාවකයෝ අෂ්ට අභිභායතනයන් සතුරු දහම් හා අරමුණු මඩින කරුණු වඩති. ආධ්‍යාත්මේහි පරිකර්ම එනම් නැවත නැවත පුරුදු කිරීම වශයෙන් ධානයන් පිළිබඳ රූප සංඥා ඇත්තාහු නොවැඩු ස්වර්ණ දුර්වර්ණ බාහිර රූපායතන එනම් කසින දන්නාහ. ඔවුන් බාහිර රූපායතන මැඩගෙන රූප ධාන සමාපත්තිය පිණිස වැරවඩන්නේ ධාන සංඥාවෙන් බාහිර රූප සංඥාව මැඩීම දනිමින් දකිමින් වෙසති. ආධ්‍යාත්මේහි රූප සංඥා ඇත්තාහු අප්‍රමාණ වූ ස්වර්ණ දුර්වර්ණ බාහිර කසින රූපයන්ද දකිති. ඔවුන් මැඩගෙන දනිමි දකිමි යන සංඥා ඇත්තාහු වෙසති. ආධ්‍යාත්මේහි රූප සංඥා ඇත්තාහුම මෙතෙක් නොවැඩුවා වූ අරූප සංඥා ඇත්තාහු ස්වර්ණ දුර්වර්ණ බාහිර කසින රූපයන් දකිති. ඔවුන් මැඩගෙන දනිමි දකිමි යන සංඥා ඇත්තාහු වෙසති. ආධ්‍යාත්මේහි අරූප සංඥා ඇත්තාහු අප්‍රමාණ සුවන්න දුර්වන්න බාහිර රූපයන් දකින්නාහ. ඒ රූපයන් මැඩගෙන දනිමි දකිමි යන සංඥා ඇත්තාහු වෙසති. ආධ්‍යාත්මේහි අරූප සංඥා ඇත්තාහු නිල් වූ නිල්වන් වූ නීල දර්ශන වූ නීලාවභාස වූ නිල්වන්දිය මෙරලිය කුසුම යම්සේද එසේ නිල්වන් වූ රූපයන් දකින්නේ එම රූපයන් මඩිමින් දනිමි දකිමි යන සංඥා ඇත්තාහු වෙති. කිනිහිරි කුසුම කහ පැහැති ඇත්තේ කහවන් මුසු වූයේ කහ කැලුම් ඇත්තේ නුමුසු කහවන් ඇත්තේ යම්සේද එසේම ආධ්‍යාත්මේහි අරූප සංඥා ඇත්තාහු කහ කැලුම් ඇති කහවන් වූ බාහිර රූප දකිති. ඒ රූ මඩිමින් දනිමි දකිමි යන සංඥා ඇත්තාහු වෙසති. බඳුවද කුසුම ලෙහෙවන් වූයේ යම්සේද, ලෝහිත දර්ශන වූයේ ලෝහිත ප්‍රභා ඇත්තේ යම්සේද, එසේම ආධ්‍යාත්මේහි රූප සංඥා ඇත්තාහු ලෝහිත නිදර්ශන වූ ලෝහිත ප්‍රභා ඇති බාහිර රූප දකිති. ඒ රූ මඩිමින් දනිමි දකිමි යන සංඥා ඇත්තාහු වෙසති. දහවත් තරුව එනම් ඕසදී තාරකාව සුදුවන් වූයේ යම්සේද, එසේම ආධ්‍යාත්මේහි අරූප සංඥා ඇත්තාහු සුදු පැහැ ඇති බාහිර රූපයන් දකිති. ඒ රූ මැඩගෙන දනිමි දකිමි යන මෙබඳු සංඥා ඇති වෙති. මෙසේද අෂ්ට අභිභායතනයන් වඩන්නා වූ මගේ ශ්‍රාවකයෝ නිර්වාණයට පැමිණ වෙසෙත්. මාගේ ශ්‍රාවකයෝ දස කසිනායතනයන් වඩති. පඨවි කසිනය දැනගනිති. ආපෝ කසිනය, තේජෝ කසිනය, වායෝ කසිනය, නීල කසිනය, පීත කසිනය, ලෝහිත කසිනය, ඕදාත කසිනය, ආකාශ කසිනය, විඥාන කසිනය දැනගනිති. මෙසේද මාගේ ශ්‍රාවකයෝ නිර්වාණයට පැමිණ වෙසෙත්. මේ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව, අකුසල දහමින් වෙන්ව, විතර්ක විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථම ධානය ලැබ වෙසෙයි. ඒ සිරුර ඒ විවේකයෙන් උපන් ප්‍රීතියෙන් හා සුඛයෙන් හාත්පසින් තෙමෙන්නේ සකල සිරුරෙහි නොපහස්නා ලද තැනක් නොවන්නේය. නහවන්නෙක් හෝ ඔහුගේ අත්වැසියෙක් හෝ රන්තලියකට නහන් සුළු දමා දිය ඉසින්නේද, දියෙන් පොඟවන්නේද, ක්‍රමයෙන් නොවැගිරෙන්නේ සුළුව පෙඟෙන ඒ නහන සුණු ගුලිය ඇතුළතින් හා පිටතින් එකසේ තෙත් වූයේ නොවැගිරෙන සුළු වූයේ යම්සේද, එලෙසින් මෙම ශරීරය විවේකයෙන් උපන් ප්‍රීතියෙන් තෙමෙයි. ඒ මහණුන්ගේ මේ සියලු අවයව ඇති සිරුර ඒ ප්‍රීතියෙන් නොපහස්නාලද කිසිතැනක් නොවන්නේය. හටගත් උල්පත් ඇති දිය වේල්ලක් වේද, එහි දිය ගලාගෙන එන අන් කිසිදු මගක් සතරතික් භාගයෙහි නොවෙයි. කලින් කල වැසිද නොවසන්නේ වුවත් එම දියවිලෙන් සිසිල් දිය දහර නැගී එම දිය විල හාත්පසින් තෙමාද පුරවාද, හාත්පසින් ස්පර්ශ කෙරේද සිහිල් දියෙන් නොපහළ කිසිදු තැනක් නොවේද. එලෙසින් දෙවන ධානයේට සමවන් මහන මේ සිරුර සමාධියෙන් හටගත් ප්‍රීතියෙන් හා සුඛයෙන් හාත්පසින් තෙමෙයි. ඒ මහනුගේ මුළු මහත් සිරුරෙහි සමාධියෙන් හටගත් ප්‍රීතියෙන් හා සුඛයෙන් නොපහළ තැනක් නොවන්නේය. උපුල් විලක වේවා, පියුම් විලක වේවා, පඬර විලක වේවා, ඇතැම් උපුල් හෝ පියුම් හෝ පුණ්ඩරීක පඬර හෝ දියෙහි උපන්නේ, දියෙහි වැඩුණේ, දියෙන් නොනැගුණේ, ඇතුළත ගැලී වැඩුණේද, අගසිට මුලතෙක් හාත්පසින් තෙමුණේ ඒ උත්පලයන් පද්මයන් පුණ්ඩරීකයන් සිහිල් දියෙන් නොපහළ කිසිදු තැනක් නොවන්නේ යම්සේද, එලෙසින් ධානයේට සමවන් මහණහු මේ සිරුර නිෂ්ප්‍රීතික සුඛයෙන් තෙමෙයි. ඒ සිරුරෙහි නිෂ්ප්‍රීතික සුඛයෙන් නොපහළ තැනක් නොවන්නේය. පුරුෂයෙකු සුදු වස්ත්‍රයකින් හිසපටන් පොරවා හිඳින්නේ යම්සේද, ඔහුගේ සකල ශරීරයේ ඒ සුදු වස්ත්‍රයෙන් නොපහළ තැනක් නොවන්නේ යම්සේද, එලෙසින් සතරවන දැහැනට සමවන් මහණහුගේ සිය සකල සිරුරම පිරිසිදු වූ සර්වාකාරයෙන් පිරිසිදු වූ සිතින් නොපහළ තැනක් නොවන්නේය. මෙසේද මාගේ ශ්‍රාවකයෝ අභිඥා පාරමීයැයි කියනු ලබන නිවනට පැමිණ වෙසති. තවද උදායි මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද්දේ ඒ අනුපිළිවෙත් පුරන ඔවුහු මෙසේ දැනගන්නාහ. මගේ මේ කය රූපවත් වූයේ සතර මහා භූතයන් නිසා හටගත්තේය. මාපියන්ගේ ශුක්‍ර ශෝණිතයෙන් හටගත්තේය. බත් ආදී ආහාරයෙන් වැඩුණේය. අනිත්‍ය ස්වභාව ඇත්තේය. ඇල්ලීම්, පිරිමැදීම්, බිඳීම්, විසිරීම් ස්වභාව කොට ඇත්තේය. මාගේ විඥාණය මේ ශරීරය ඇසුරු කොට පිහිටියේය. මේ අනිත්‍ය වූ සිරුරෙහි බැඳුනේය. මෙසේ අනිත්‍යාදී වශයෙන් මෙනෙහි කරන මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිඥා පාරමී යැයි කියනු ලබන අර්හත්වයට පැමිණ වෙසෙත්. තවද උදායි මනෝමය ඉරිදී ඇති මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිඥා පාරමී යැයි කියනු ලබන අරිහත්වයට පැමිණ වෙසෙත්. ඉර්දිවිද ඇත්තාහු, දිබ්බසෝත ඇත්තාහු, පරචිත්ත විජානන ඇත්තාහු, පුබ්බේ නිවාසානුස්සති ඇත්තාහු, දිබ්බ චක්කු ඇත්තාහු, ආසවක්්‍ය ඥාන ඇත්තාහු, අනාශ්‍රව වූ ඵල සමාධියත් ඵල ප්‍රඥාවත් මේ ආත්ම භාවයේදීම ලැබ අරහත්වයට පැමිණ වාසය කෙරෙති. උදායි යම් කරුණකින් ශ්‍රාවකයෝ මට සත්කාර ගරුකාර මානන පූජන කෙරෙද්ද මේ ඒ පස්වන කරුණයි. මහා සකලුදායි සූත්‍රය මජ්ඣිම නිකාය. මේ පස් කරුණින් තථාගතයන් වහන්සේ හැර අන් කිසිවකු තුන් ලොව නොමැති බැවින් ඒ භාග්‍යවතුන් වහන්සේ තුන් ලෝ වාසීන්ගේ පූජාවනට නිසි වූයෙන් අරහං නම් වෙනසේක. බුදුරජාණන් වහන්සේ ඕපසාද බමුණු ගමෙහි දේවවන නම් සල්වනේහි වැඩවාසය කරද්දී ඕපසාද ගම්වැසි චංකී නම් බමුණා බුදුරදුන් බහදැකීම පිණිස යෑමට සැරසෙද්දී ඔහු වෙත පැමිණි 500ක් පමණ ප්‍රකට බමුණෝ චංකී බමුණුගේ ගුණ වර්ණනා කරමින් එම ගමන වැළැක්වීමට තත් කළහ. චංකී බමුණාගේ ගුණයන් නිසා බුදුරදුන් චංකී බමුණු වෙත පැමිණිය යුතු විනා චංකී බමුණු බුදුරදුන් වෙත නොයා යුතු බව ඔවුන්ගේ අදහස විය. එවිට බවත්නි, එසේ වී නම් අප ශ්‍රමණ බවත් ගෞතමයන් බලන්නට යෑම සුදුසු වන ශ්‍රමණ බවත් ගෞතමයන්ම අපගේ සත්කාර ගරුකාර මානන පූජන ලබන්නට නිසිවන අයුරු අසනු මැනවැයි කියමින් චංකී බමුණුද තවත් තම හිතවත් බමුණන් තමන් ගුණ වැනුවාටත් වැඩිකොට බුදුරජුන්ගේ ගුණ වනන්නට විය. චංකී බමුණු පඬිවරයා බුදුරජුන්ගේ ගුණ වැනුවේ මෙපරිද්දෙනි. මහන ගොයුම් හූ වනාහි මාපිය දෙපසින්ම සුජාතය මනා උපත් ඇත්තාහ. සත්වන මුතුන් මිත්තන් පරපුර දක්වා පිරිසිදු මව කුස ඇත්තෝය. ජාති ශුද්ධියෙන් බැහැර නොකරන ලද්දාහ. මෙසේ හෙයින් අපම ඒ බවත් ගෞතමයන් දක්නට යෑම සුදුසුය. බවත් ගෞතමයන් අප වෙතට ඒම නුසුදුසුය. බවත් ගෞතමයෝ වූ කලි ආකාශයෙහි ඌත් පොළොවෙහි ඌත් බොහෝ ඌ රන්රිදී කහවනු හැරදා පැවිදිවූහ. මහන ගොයම් හූ වූ කලි කළුකෙස් ඇත්තාහු භද්‍ර යෞවනයේදී ගිහිගේයින් නික්ම පැවිදිවූහ. මහන ගොයුම් හූ මව්පියන් කඳුළු වැකුණු මුහුණු ඇතිව හඬද්දී කෙස්රැවුල බසා කසවත් හැඳ පොරවා ගිහිගේයින් නික්ම පැවිදිවූහ. මහන ගොයුම් හූ ප්‍රසාද ධනවනසුළු දර්ශනීය රූපයෙන් යුක්තය වර්ණ සෞන්දර්යෙන් යුක්තය. මහ බඹුවැනි රන්වන් ශරීර ඇත්තෝය. මහන ගොයුම් හූ සිල්වත්ය. නිවරදි ආර්යශීලයෙන් යුක්තය. මහන ගොයුම් හූ කලන බස් ඇත්තාහ. මිහිරි කටහඬ ඇත්තාහ. බාධක නැති පිරිසිදු වූ අරුත් හඟවන වචන කියන්නාහ. මහන ගොයුම් හූ බොහෝ දෙනාට ආචාර්ය ප්‍රාචාර්යහ. මහන ගොයුම් හූ චපල නොවූවෝ පහකළ කාමරාග ඇත්තෝය. මහන ගොයුම් හූ කර්මවාදීය ක්‍රියාවාදීය නව ලෝතුරු දහම් පෙරටු කොට ඇත්තෝය. බ්‍රාහ්මණ පූජාව පෙරටු කොට ඇත්තේය. මහන ගොයුම් හූ අමිශ්‍ර කුල වූ ශාස්ත්‍රීය කුලයෙන් නික්ම පැවිදි වූහ. මහන ගොයුම් හූ මහත් භෝග ඇති ආඩ්‍ය කුලයෙන් පැවිදි වූහ. පින්වත් ගෞතමයන් වහන්සේගෙන් ප්‍රශ්න ඇසීම සඳහා අන්‍ය දේශයන්ගෙන් පවා ශාස්ත්‍රීය බ්‍රාහ්මණාදී පඬිතයෝ පැමිණෙන්නෝය. නොයෙක් දහස් ගණන් දෙවියෝ උන්වහන්සේ දිවි හිමියෙන් සරණ යති. ඉතිපිසෝ භගවා අරහන් ආදී වශයෙන් මහන ගොයුම් උතුමන්ගේ කලන කිතු ගොස උස්ව නැගුණි. උන්වහන්සේ දෙතිස් මහා පුරුස් ලකුණෙන් යුක්තය. සේනීය බිම්බිසාර රජතෙමේ පුත්‍ර ධාරවන් සහිතව දිවි හිමිකොට උන්වහන්සේ සරණ ගියේය. පසේනදී කොසල් රජතෙමේ පුත්‍ර ධාරවන් සහිතව උන්වහන්සේ සරණ ගියේය. පොක්කර සාති බමුණු තෙමේ පුත්‍ර ධාරවන් සහිතව උන්වහන්සේ දිවි හිමිකොට සරණ ගියේය. පින්වත් ගෞතමයන් වහන්සේ ඕපසාද ගමට ආගන්තුකව පැමිණ ඇති හේයින්ද අප විසින් උන්වහන්සේට සත්කාර ගරුකාර මානන පූජන කළ යුතුය. මේ වර්ණනාවෙහිදී පිළිතුරු රහිත වූ ඒ බමුණෝ සියලු දෙනාම චංකී බමුණු අනුගමනය කරමින් දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෝ වූහ. චංකී සූත්‍රය මජ්ඣිම නිකාය. චංකී බමුණා තථාගතයන් වහන්සේ කෙරෙහි දුටුවා වූ මේ විසිවැදෑරුම් ගුණයෝද තුන්ලෝ වාසීන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවන්ගෙන් පුද ලැබීමට නිසි වූ අරහන් ගුණයම ප්‍රකට කරති. බුදුරජාණන් වහන්සේ කෙරෙහි වූ මේ අරහන් ගුණය සංඝයා කෙරෙහිද නැත්තේ නොවේ. මෙය ඉතා ගැඹුරු කරුණකි. යමෙක් ආර්ය මාර්ගය අවබෝධ කළා වූ හෝ ආර්ය මාර්ගයේහි පිළිපදින්නා වූ හෝ නැතහොත් රාග දෝෂ මෝහ ප්‍රහාණය කළා වූ හෝ ප්‍රහීන කිරීමේ ප්‍රතිපදාවේ පිළිපන්නා වූ හෝ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කෙරෙහි ආමිස වූ යම් පූජාවක් කෙරේද එම පූජාව බුදුරජාණන් වහන්සේ කෙරෙහි පෞද්ගලික ධනට වඩා අතිශයින් උදාර අනුසස් ඇතිවේ. ආනන්දය, මම කවර අවුරකින් වුවද සංඝගත දක්ෂිණාවටත් වඩා පෞද්ගලික දානය මහත් ඵලතරයැයි නොකියමි. දක්ෂිණ විභංග සූත්‍රයේ වදාළේ එබැවිනි. එසේ සාංගික දානයම වර්ණනා කළ බුදුරජාණන් වහන්සේ සංගේ ගෝතමී දේහි සංගේ තේ දින්නේ අහංචේව පූජිතෝ භවිස්සාමි සංගෝ චාති. ගෝතමිය, ඔය සලු පිළියුගලය සංඝයා කෙරෙහි පුදන්න. එවිට මා පිදුවාද වන්නේය, සංඝයා පිදුවාද වන්නේයයි එම සූත්‍රයෙහි වදාළහ. අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස යනුවෙන් සංඝයා අනුත්තර පුණ්‍යශේෂ්ත්‍රයයි දේශනා කොට වදාළේ බුද්ධ පූජාව, සංඝ පූජාව යන උභය පූජාවන් සංඝ පූජාවේම ඇතුළත් වන බැවිනි. ශාසනයේ බොහෝ කල් පැවැත්මට සාංගික දානය මහෝපකාරී වන්නේය. ශාසනයෙහි බොහෝ කල් පැවැත්ම දෙවි මිනිසුන් සහිත ලෝකයාහට හිත සුව පිණිස දුකින් මිදීම පිණිස පවතින්නේය. ආමිස දානය ශාසනයාගේ පැවැත්මට උපකාර වුවත් ශාසනයේ චිරස්ථිතිය පිණිස ප්‍රතිපත්ති පූජාවම ඉවහල් වන්නේය. එබැවින් සම්බුද්ධ පරිනිර්වාණයේදී සිදු වූ ඒ අසිරිමත් සිදුවීම දක්වමින් බලන්න ආනන්ද, මේ යමා සල්රුක පුරා නොකල්හි මල් පිපී ඇත. තථාගතයන්ට පුද පිණිස උපහාර පිණිස ඒ සල්මල් තථාගත සිරුර මත විසිරෙයි. දිව්‍යමය වූ මදාරාමල් අහසින් එයි. දිව්‍යමය වූ සඳුන් සුනුද, දිව්‍යමය වූ ගැයුම්ද වැයුමින්ද අහසින් එයි. එහෙත් ආනන්දේනි, මෙපමණකින් තථාගතයන් වහන්සේට සත්කාර කළේ හෝ ගරුකාර කළේ හෝ මානන කළේ හෝ පූජන කළේ හෝ නොවේ. ආනන්දේනි, යම් මහණෙක් හෝ මෙහෙණක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් හෝ ධර්මයට අනුව හැසිරෙනුයේ මනා පිළිවෙතින් යුක්තව ධම්මානුචාරී වේද, ඒ තැනැත්තේම ඒ තැනැත්තීම පරම පූජායෙන් තථාගතයන්ට සත්කාර කෙරෙයි, ගරුකාර කෙරෙයි, බුහුමන් කෙරෙයි, පූජා කෙරෙයි, අපචායන කෙරෙයි. එබැවින් ආනන්දේනි, මෙහිලා ධම්මානු ධම්ම ප්‍රතිපන්නව සම්‍යක් ප්‍රතිපන්නව ධර්මචාරීව වසන් නිමුයි හික්මිය යුතු බව මහා පරිනිබ්බාන සූත්‍රයේ දේශනාවේ දේශනා කොට වදාළහ. බුදුරජාණන් වහන්සේ ප්‍රතිපත්ති පූජාවම අගය කළසේක. ප්‍රතිපත්ති පූජාවෙහි අගය වටහා ගැනීමට වේලාම සූත්‍රයේද ඉතා කදිම නිදසුනකි. වරක් බුදුරදුන් වෙත පැමිණි අනේ පිඩු සිටානන් ගෘහපතිය, ඔබේ නිවසෙහි තවම දන් දෙන්නේ දැයි විමසූ කල්හි, ස්වාමීනි, දන් දෙනු ලැබෙයි. එහෙත් ණයගත්තුන් ආපසු නුදුන් හේයින් දුප්පත් බැවින් රළු ඇඹුල් කාඩි හොද්දක් සමග නිවුඩු බතක් පමණක් දන් දෙමි කීය. ගැහැවිය, දිනදේ රූක්ෂ හෝ වේවා ප්‍රණීත හෝ වේවා, සකස්කට නොදේ නම් ගරු කොට නොදේ නම් නිරතුරු සියතින් නොදේ නම් කම්පල අදහා නොදේ නම් යම් තැනක ඒ දානීය විපාක දේද උදාර වූ ප්‍රණීත වූ ආහාර කොතෙක් තිබුණත් අනුභවයේ පිණිස ඔහුගේ සිත නොනැමේ. උදාර වටිනා වස්ත්‍ර තිබුණත් ඒවා පරිභෝග කිරීම පිණිස ඔහුගේ සිත නොනැමේ. යාන වාහන තිබුණත් පරිහරණය පිණිස සිත නොනැමේ. සියලු පංචකාමයන් තිබුණද ඒවා භුක්ති විඳීම පිණිස ඔහුගේ සිත නොනැමේ. ඔහුගේ අඹුදරුවෝ මෙහෙකරුවෝ ඔහුට කීකරු නොවෙත්. ගැහැවිය, දිනදී රූක්ෂ හෝ වේවා ප්‍රණීත හෝ වේවා, සකස් කොට දේනම් ගරු කොට දේනම් නිරතුරු දේනම් සියතින්ම දේනම් කම්පල අදහා දේනම් ඒ දුන් දානයේ විපාක යම් තැනක ලැබේද උදාර වූ ප්‍රණීත වූ ආහාර අනුභවයේ පිණිසම ඔහුගේ සිත නැමේ. උදාර වටිනා වස්ත්‍ර පරිභෝගයට සිත නැමේ. උදාර යාන වාහන පරිභෝගයට සිත නැමේ. සියලු පස්කම් සැප අනුභව කරයි. ඔහුගේ අඹුදරුවෝ මෙහෙකරුවෝ ඔහුට කීකරු වෙති. ඔහු ඔහුගේ බසට කන් යොමු කරති. ගැහැවිය, පෙර වේලාම නම් බමුණෙක් විය. හෙතෙම රිදී පුරවා රන් පාත්‍ර 84,000ක්ද, රන් පුරවා රිදී පාත්‍ර 84,000ක්ද, අමුරන් පිර වූ කල් කස්ලෝ පාත්‍ර 84,000ක්ද, රන් රසු දැලින් ගැවසුණු රන්වන් ඔප සහිතව 84,000ක් ඇතුන්ද දන් දින. සිංහහම්, ව්‍යාග්‍රහම්, දිවිහම්, එලුහම්, රතු කහවන් පලස් ඇතුරු රත 84,000ක් දන් දින. දෙනුන් 84,000ක්ද කන්‍යාවන් 84,000ක්ද තවත් නොඑක ආකාරයේ වටිනා කොඳු පලස් 84,000 බැගින්ද 84,000ක් කපු පිළිහා වස්ත්‍රද ගංකාවන් සමාන ආහාරද දන් දින. ගැහැවිය එදා එසේ දන් දුන් වේලම් බමුණා අනෙකෙක් නොවේ, මම ඒ වේලම් බමුණා විමි. ගැහැවිය එදා දුන් ඒ දාණය පිරිසිදු කිරීමට කිසිදු දක්ෂිනාර්හයෙක් නොවීය. එදා එසේ දුන් දාණයට වඩා එකම සෝතාපන්න පුද්ගලයෙකුට දන් දේනම් එය මහත් ඵලතර වන්නේය. යමෙක් එක සකුදාගාමි පුද්ගලයෙකු වළඳවාද හේ සෝවාන් පුද්ගලයන් සියයක් වළඳෙව්වා වේ. සකුදාගාමි පුද්ගලයන් සියයක් වළඳෙව්වාද එක් අනාගාමි පුද්ගලයෙකු වළඳෙව්වා වේ. අනාගාමීන් සියයක් වළඳෙව්වාද එක් රහතෙකු වළඳෙව්වා වේ. රහතුන් සියයක් වළඳෙව්වාද එක පසේ බුදුවරයෙකු වළඳෙව්වා වේ. පසේ බුදුරුන් සියයක් වළඳෙව්වාද එක් අරහත් සම්මා සම්බුදුවරයෙකු වළඳෙව්වා වේ. සම්මා සම්බුදුවරයන් සියයක් වළඳෙව්වද බුදුපාමොක් මහා සංගණ වළඳෙව්වා වන්නේය. සතර දිගින් වඩින මහා සංගණට වෙහෙරක් කිරීම ඊට සිය ගුණයක් වටනේය. යමෙකු පහන් සිතින් තෙරුවන් සරණ ගියේද එය ඊටත් සිය ගුණයක් වටනේය. යමෙකු පහන් සිතින් පන්සල් සමාදන් වේද ඊට සිය ගුණයක් වටනේය. යටත් පිරිසෙන් මලක සුවඳ සිඹිනා මොහොතක් මෙත් සිත වඩාද ඊට සිය ගුණයක් වටනේය. අසරු සනක් ගසන මොහොතක් අනිච්ච සංඥා වඩන්නේද ඊටත් සිය ගුණයක් මහත් ඵලතර වේ යයි වදාළහ. වේලාම සූත්‍රය අංගුත්තර නිකාය. මෙසේ තථාගත සම්මා සම්බුදුරදුන්ගේ අරහන් ගුණය සිහි කරන්නා බුදුගුණ සිහි කරන්නේ බැති පෙමින් යුතුව ආමිසයද පුදන්නේය. පුදමින් ප්‍රතිපත්තියද පුරන්නේය. බුදුගුණ දන්නේම ප්‍රතිපත්තියෙන් තොර ආමිස පූජාවේ නිසරු බව වටහා ගන්නේ ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් දෙලොව සුවයත් නිවන් සුවයත් අරමුණු කිරීමෙන් සියලු සංස්කාර දුකින් මිදෙන්නේය. රහසින්වත් පව නොකරන බැවින් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං නම් වනසේක. කෙලෙසුන් දුරු කළා වූ සෙසු උතුමෝ රහසින් පව් කරන්නෝය. බුදුරජාණන් වහන්සේගේ පමණක් රහසින් පව් සිදුවීමක් නැතැයි මෙහිදී වරදවා නොගත යුතුය. මෙයින් කියවෙන්නේ කෙලෙසුන් ප්‍රහීන කළ උතුමන් ගැන කතාවක් නොවේ. අන්‍ය ශාස්ත්‍රූන් හා සැසඳීමෙන් තථාගතයන් වහන්සේගේ පාරිශුද්ධිය ප්‍රකට කිරීමකි. ඒ භාග්‍යවතුන් වහන්සේ රහසින්වත් පවුණු කරති යන්න. සප්ත මෞතිඋන්න සූත්‍රයෙහි බවත් ගෞතමයන් වහන්සේ බ්‍රහ්මචරියාවෙහි ඛණ්ඩ එනම් කැඩුණු බව, ඡිද්‍ර එනම් සිදුරු ඇති බව, ශබල එනම් කබර ගැසුණු බව, කල්මාෂ එනම් පුල්ලි ගැසුණු බව වන්නේ කෙසේදැයි ජානුසෝනි බමුණු විමසූ කල බ්‍රාහ්මණය මෙලොව මනාකුට බ්‍රහ්මචර්ය පුරන්නේ යැයි කියන සමහර මහණ බමුණෝ ස්ත්‍රියක හා මෛතුර්ණ්‍ය ධර්ම නොකෙරෙති. එහෙත් ඇඟයිලුම් පිරිමැදුම් නැහැවීම් ආදිය ඉවසති. සමහරු ඇඟයිලුම් ආදිය නොවසති. ස්ත්‍රියක හා කතා කොට සිනාසෙති, ක්‍රීඩා කෙරෙති, හඬ නගා සිනාසෙති, එය ආස්වාද කෙරෙති. තවත් සමහරු සිනාසීම් ආදියද නොකරති. එහෙත් ස්ත්‍රියගේ ඇසින් ඇස බලා එය ආස්වාද කෙරෙති. තවත් සමහරු ඇසින් ඇසද නොබලති. සිනාසෙන කතා කරන ගේ කියන හඬ නිස්ත්‍රියගේ හඬ අසති. එය ආස්වාද කෙරෙති. තවත් සමහරු සිනාසීම් ආදීෙහි ආස්වාද නොකෙරෙති. එහෙත් පෙර කල කී දේ සිහිකොට ආස්වාද කෙරෙති. සමහරු ශ්‍රීන් හා පෙර කල කී දේ සිහිකොට එය ආස්වාදය නොකරති. එහෙත් පස්කම් ගුණයෙහි යෙදී සතුටු වනු දැක එය ආස්වාද කෙරෙති. තවත් සමහරු එසේ අන් අය විඳින පස්කම් බලා ආස්වාද නොකෙරෙති. එහෙත් මම මේ ශීලයෙන් හෝ වෘතයෙන් හෝ තවුස් දමින් හෝ බඹසරින් හෝ ප්‍රකට හෝ අප්‍රකට හෝ දෙවියෙක් වේවායි බඹසර පුරති. කිසියම් දේවනිකායක් පතා බඹසර පුරන ඔවුහු එය ආස්වාද කෙරෙති. අනුන් නොදෙන හෝ තමන් විසින්ම මෙසේ පස්කම් ආස්වාදනය කරන්නේ කෙලෙස් වගුරන බැවින් එය රහසින් පව කිරීම වෙයි. බ්‍රාහ්මණය යමෙකු සඳහා මොහු අකණ්ඩ වූ, අචිද්‍ර වූ, අශබල වූ, අකල්මාෂ වූ, පරිපූර්ණ පාරිශුද්ධ බ්‍රහ්මචරිය මෙසේ තමන් පුරන්නේ යැයි කියන්නේ නම් ඒ මාහාම කියන්නේ යැයි. තමන් වහන්සේගේ පිරිසිදු බ්‍රහ්මචරිය ප්‍රකට කරමින් රහසින්වත් තමන් වහන්සේ කෙරෙහි පාපය නොමැති බවම වදාළහ. චිංචිමාන විකාව, සිරිමා ගණිකාව වැන්න ඔවුන් මෙහෙවා බුදුරජාණන් වහන්සේ රහසින් පව කරන බව ඔප්පු කරන්නට නිගන්තයන්ගත් නිශ්ඵල උත්සාහය මෙහිලා නිදසුන් වෙයි. සීලු කෙලෙසුන් නසා ලැබුවා වූ සර්වඥතා ඥාන මහිමයෙන්ම රහසින් පවු නොකරන ස්වභාවයට පත් වූ ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං නම් වනසේක.